අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සමන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංකා ධම්ම සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධානං කෝපනේතං ආවසෝ ඉච්ඡති යං සීලෝ අභික්ඛු ඉමේ පංච ප්‍රධානස්කන්ධේ අනිච්ඡතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මානසිකරන්තෝ සෝතාපට්ඨිපලං සච්චකරයාති. සදහවතුනි, වඩා ගැඹුරින් කරුණු පැහැදිලි කරන ලබන ධර්මදේශනා මාලාවක තවත් එකකට ඔබ මේ සවන් දෙන්නට සූදානම්. මේ ලෝකේ ජීවත් වෙන ජන සමූහයාට හැම දිනකටම පහේ කිසිදු ආගම් භේදයකින් තොරව සැනසෙල්ලක් අවශ්‍ය වෙනවා. උනේ සයano තමන් දන්නා මං පෙත් මං ආවත් සිසේ උනේ සයano උන්ටේ සයාවෙදී වැරදුන තැනක් තිබෙන බව තේරුම් ගන්න අපහසුයි. මේ නිසා බොහෝ ජීවිත දුක්ඛයෙන් ඛේදවාචකයෙන් කනගාටුවකින් අසහනයකින් පෙළෙනවා සහ කෙලවර වෙනවා අපට දකින්න තිබෙනවා. එනතනේ බුදුරෙකුගේ පහළවීමේ වැදගත්කම මෙතනයි පවතින්නේ. මේ වැරදුන තැන හොයාගන්නට සමත් වෙනවා කියන එක තමයි බුදු වෙනවායි කියලා කියන්නේ. වැරදුන තැන වටහාගෙන නිවැරදි කරගත්තා නම් අර හොයාගෙන යන හොයාගෙන ගියමුත් නොලැබෙන සුවේ ඒ නිවැරදි කරගන්න හැම දිනකටම ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. මා දකින්නේ ධර්මස්සවණේ යනු මේ වැරදුන තැන කුමක්ද ඒ තේරුම් ගැනීමට දරන උත්සාහයක්. ධර්මයේ වැටහීම යනු ඒ වැරදුන ස්ථානය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම. භාවනා කිරීම යනු වරද නිවැරදි කර ගැනීමයි. එයයි අත් සිද්ධිය. ඒ නිසා මේ බුදු සමයෙහි භාවනාවට පෙර ධර්මස්සවණේ කොට වැරදීම වැරදුන තැන වැරදුන හේතුව නිවැරදි කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මාවත කියන මේ කාරණා කල්යාණ මිත්‍ර ශ්‍රේණියෙන් කල්යාණ මිත්‍ර සේවනයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් හිතු කරගත යුතු වෙනවා. ඉන් අනතුරුයි කෙනෙකුගේ මඟ ගමන් කරන්නට නිවැරදි කරගන්න පුළුවන් වෙන නිසා ජීවිතයේ ඛේද වාචකයක් වෙන එක වළකාගෙන ජීවිතය විඳින්න පුළුවන් දෙයක්. ජීවිතයේ සුන්දර දෙයක් බවට පත් කර ගන්න පුළුවන් වෙන්නේ. මේ තත්ත්වයන් පැහැදිලි කර දීම තමයි අපගේ ධර්මදේශනාවල ඉලක්කය සහ අරමුණ වන්නේ. ඒ අරමුණු කොටගත් ධර්මදේශනා තමයි අපි පිටක සූත්‍ර දේශනා ආශ්‍රයෙන් අපේ ධර්මස්වරණය කරන හිතවතුන්ට ඉදිරිපත් කරනු ලබන්නේ. එනවා අපි අද තවත් පැත්තකින් තෝරාගත් ධර්මදේශනාවක් ඔස්සේ මේ කරුණු පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. සංගතිකායේ කන්දකවග්ගයේ අයත් සීල සූත්‍රයේහි ඒ සීල සූත්‍රය පිළිබඳ සාකච්ඡා වෙන උත්තමින් මහන්සියලා දෙපළ දෙදෙනා මහන්සී මොනවද අපට හෙලි කරලා තියෙන්නේ කියන එක අපි අද සොයා බලමු. එතන මේ දෙදෙනා වහන්සේ තමයි මහා පොට්ටික මහ රහතන් වහන්සේ සහ සරියුත් මහ රහතන් වහන්සේ. උන්වහන්සේලා විවේකව හමුවන මොහොතක මහා පොට්ටික ස්වාමීන් වහන්සේ තමයි සරියුත් සාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් විමසන ලබන්නේ. ඒ ප්‍රශ්නයෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. සීලතාවුත සාරිපුත්ත විකුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකතබ්බාති. ආයස්මත් සරියුත් ස්වාමීන් වහන්සේ යම්කිසි වික්ෂ්වක් සීලස් තුනෙන් පස්සේ දැන් මොනවද කරන්න ඕන? දැන් මොනවද නොරින් මෙහි කරන්න ඕන කියන ප්‍රශ්නය නගලා පිළිගනවා. මේකට පිළිතුර තමයි උන්වහන්සේ දෙවියන් දිහාම ලබා දීලා තියෙන්නේ. මේ ධර්ම දේශනාව කිරීමටත් හේතු වන කරුණු අතර අපේ ඇසුර ලබන අපේ ධර්ම ශ්‍රවණය කරන මහත්මයෙක් මේ භාවනාවේ දිමනාද ලැබෙන්නේ කොහොමද කරන්න ඕන ඉදිරිපත් කළ මොනවද කියන මේ වගේ ප්‍රශ්නාවලියක් දෙහිතියා. ඒ ප්‍රශ්නාවලියට පිළිතුරු බොහෝ දෙනාට නැත්තේ අර මම මුලින් සඳහන් කළ කරුණ පැහැදිලි කිරීමකින් තොරව පැහැදිලි කර ගැනීමකින් තොරව මේ භාවනාවන්ට අවශ්‍ය නිවි සිටින බැවින් කලින් මතක් කරනවා නම් වැරදුන තැන කුමක්ද, වැරදුනේ ඇයි, නිවැරදි කරගන්න කුමක් කළ යුතුද කියන මේ කාරණා පිළිබඳ අවබෝධයක්ින් තොරව තමයි අපි බොහෝ දෙනා ප්‍රතිසිතේ පවතින නිසා, අන්නය කරන නිසා විලාසිතක් වගේ මේ භාවනාවන් කරන්නේ. මේ වචන කියන ලස්සන යෙදීමක්. සීලතාව කෝපනාස්තු. සීලස්තුෙන් පස්සේ තමයි මේ කටයුතු කරන්න තියෙන්නේ. එනිසා අපි මේ සිල්වත් වෙනවා කියන එක පිළිබඳව තේරුම් ගන්න වෙනවා. අපිට දැනුත් හම් වෙනවා මේ සමාජයේ සිල්වත් වෙනවා කියලා කියන්නේ ශික්ෂාපද තියෙනවාට කියලා හිතන අය. ස්වාමීන් වහන්සේලා ප්‍රාන්තින් දෙන නිසා පිළිදෙන නිසා ඒක කිව්වහම සිල්වත් කියලා. අතක තියාගන්න මේ වාචිකව උච්චාරණය කිරීම නෙවෙයි සිල්වත් වීම කියලා කියන්නේ. එයින් පොරොන්දුවක්. ඒ පොරොන්දු තුළ පවතින විරතියක් වේරමණී කියන එකේ තේරුම වෙන වෙනවයි කියන එක. විරතිය කියන්නේ ඒකයි. වෙන යම් යම් වැරදි සහගත. එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් කායික සහ වාචික වැරදි ක්‍රියා සමූහයකින් වෙනවීම. මේකෙන් සංකේතවත් කරනවා. එතකොට මේ අදවල සිංහල තේරුමක් නොදෙන මේවා කියවලා අදාළ කායික සහ වාචික වැරදි ක්‍රියා කෙනෙක් කරමින් ඉන්නවා නම් ඔහුට හෝ ඇයට සිල්වත් කියන්න බෑ. සිල්වත් කියන එකෙන් පෙන්නන්නේ ඒ අදාළ ශික්ෂාපද යටතේ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ භික්ෂුණියක් හෝ භික්ෂුණියක් හෝ ඕන කෙනෙක්. ඒ තමන්ට අදාළ ශික්ෂාපද යටතේ කායික වාචික සම්වරයෙන් යුක්ත වෙන්නේ. ඒක පුද්ගලම පුද්ගලයා මූලිකටගත් සම්මරයක්. දැන් මෙතන මේ සාකච්ඡා කරන ස්වාමීන් වහන්සේලා දෙදෙන වික්ුණා කියලා මෙතන වික්ුණා වහන්සේලා සදා සඳහා පමණක් ගාගෙන තිබුණට මේක මේ සමාජයේ බුදු සමයේ සැනසීම වෙන හැම දිනකටම අදාළයි කියන එක තේරුම් ගන්න. ඒ විචාරකට මෙසේ මේ විග්‍රහ කරන්න පුළුවන්. අදාළ කරුණට යන්නපත් වෙන සිල්වත් වීම කියන පිළිබඳව. මේ සමාජයේදී බෞද්ධයාගේ මෙත් සීලයේ පංච සීලය කියලා කියනවා. පංච සීලයේ කියවෙන පංච පාපෙන් වැළකෙනවා නම් තමයි ඒ පංච සීලය වෙන්නේ. පෙරභය වැනි සූත්‍රවල සඳහන් කරන්නේ මේ පහෙන් යුක්ත වෙන අය සමාජයේ වෛරය පස්සාකාරයට වෛරකත වීමකින් නිදහස් වෙනවා කියලා. වෛර කරන්නේ නැහැ. අභය දෙනවා කියන එක. ඒවා මේ මොහොතේ මා විග්‍රහ කරන්න තියන්නේ නැහැ. එනිසා අපිට නිවසක් සෑදීම සඳහා ශක්තිමත් අත්විවරමක් යම්සේ උදව්කාර වෙනවාද? බුදුසමයේ ප්‍රගතිගාමී ඉදිරි ගමන සඳහා පදනමක් බවට පත් වෙනවා තමා ඉන්න මට්ටමක තමා මේ කියන ශික්ෂා පද මට්ටම පිළිවරගෙන සංවර වෙන එක. කයින් සහ වචනෙන් මේ අවුද්‍යානම් පංචශීලයේ පොය දවසට නම් තව ශික්ෂා පද තුනක් එකතු කරන උපසථාස්ථාංග ශීලයේ. ඒ වගේම පැවිද්දටපත් වුණා නම් සාමනීර භාවයේ ඉන්න අය සාමනීර දස ශීලයේ. උපසකන් බව ලැබුවා නම් උන්වහන්සේලා උපසම්පදා ශීලයේ. මතක තබා ගන්න මේ එකකට එකක් මේ සිල්වත් කම්වල උසස්කම් තියෙනවා නැතිව නම් මේ පංච ශීලයේ වඩා ශීලයේ අර ශීලයේ වඩා සාමනීර දස ශීලයේ සම්පදා ශීලයේ. නමුත් බොහෝ දෙනා තේරුම් අරගෙන නැහැ මේ පුද්ගල ස්වභාවය තුළ ලබාගත් කායික වාචික සංවරයක් පමණයි මේ බුදු සමයේ ගැඹුරු නැවේ කියන්නේ. එසේ ඒ ශික්ෂා පදවලට අනුව විඥානුකූලව කටයුතු කිරීමෙන් මේ කියන නිවීම ලැබෙනවායි කියලා ඇතැම් අය කල්පනා කරනවා. හරියටම එහෙම ඒවා අපෙන් දකින්න හදන අයත් අපි දන්නවා ඉන්න බව. නමුත් මේක පුද්ගල සංවරය. මේක අරියස්ථානික මාර්ගයේ පූර්වභව ප්‍රතිපදාව තුළ තවතින. නමුත් එහෙම වෙන්න අවශ්‍යයි. එහෙම නැතුව කාය වාචික දුෂ්චරිතවන් යෙදෙමින් කරන්න පුළුවන් දෙයක් වශයෙන් පෙන්වන්නේ නැහැ මේ පිටකොටස. තමන්ට තමන් විශ්වාස වෙන්න. තමන්ට තමන් අවංක වෙන්න වෙනවා. පක්කලි හිමියන්ගෙන් අසූ කතන්දරයක් මම පසුගිය දවසක ධර්ම දේශනාවේ පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේ. ඔබට මේ සීලය පිළිබඳව යම් කිසි උකුසක් තියෙනවද කියලා අහලා. දැන් ස්වාමීන් වහන්සේ මතකයේ සීලය පිළිබඳව උකුසක් නැහැ කියලා පෙන්නනවා. අනියෝග්‍ය අපට ඍජු බව අපට අප විශ්වාසවන්ත බව තියෙනවා. ඒ විශ්වාසවන්ත බව ඇතිවන්නේ අර කියන ආකාරයට සම්මුතිය පිළිගැනීමෙහිවත් මේ තමයි ඉන්න ස්ථාවරය තුළ අදාළ ශික්ෂාවන්ගෙන් කායික වාචික සංවරය ලබා ගන්න. ඒත බුදුන් වහන්සේ වදාළ ගැඹුරු දහම කිසිවක් නැතුවට අදාළ ශික්ෂාපද තේරුම් ගැනීම තුළින් ඒවා වැරදි බව තේරුම් ගැනීම තුළින් පාලනය කරගන්න පුළුවන්කමක් ඇති වෙනවා. මොකද ඒවායේ වැරදි කිරීම තුළ ලැබෙනා වූ දඬුවම නරක විපාකයේ පිළිබඳ අවබෝධයක් ඇති බැවින් තවසදී බව ඇති වී වයින් වළකිනවා. ඒ නිසා මෙතන සීලවතා කියන වචනයෙන් පෙන්වන්නේ යන්නේ එහෙම යම් ලෝකයා පිළිගන්න බාහිරයට පේන සංයමයක සංවරයකට පත් වෙනවා. එකසේ සංවර වුණාම මේ විපාක නැහැ කියන්නේ නැහැ අපි. ඒ සංවර වීමේ විපාක බුදු ජානන් වහන්සේ පැහැදිලි කරලා දානවා. ඒ පුණ්‍ය කීර වස්තු කියන එකේ දානමය පුණ්‍ය කීර වස්තු, සීලමය පුණ්‍ය කීර වස්තු, භාවනාමය පුණ්‍ය කීර වස්තු කියලා පුණ්‍ය ක්‍රියා තුනක් වෙනවා. ඒකට ඒවයි සමාන කරන ලබනවා සීලමය පුණ්‍ය ක්‍රියාවේ ප්‍රතිඵලයේ වශයෙන් මිනිසුන් අතර ආයවරණ සැපවල දෙවියන් අතර ආයවරණ සැප බල මහේසත්ති දෙවියන් බවට පත් වීම මේ ලෞකික කියලා කතා කරන්නා වූ කාම ලෝකයට සැප සම්පත් කියලා කතා කරන ලෞකික මට්ටමේ ඒවට හිමිකම් කියන්නේ හිමි අවස්ථාව ලැබෙනවායි කියන එක. එනිසා එහෙම කෙනෙක් ජීවන්ත වෙන්නත් අවශ්‍යයි. නමුත් තේරුම් ගන්න මේ පුද්ගලයෙක් වශයෙන් ශික්ෂාපද සංවරයක කොතනක පිහිටියත් එතනින් එහාට ප්‍රගතියක් ඒ තුළ නැති බව මේ දේශනා තුළ තියෙන බව තේරුම් ගන්න. එකයි කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතම්පා. මොනවද නුවණින් මෙනෙහි කරන්න ඕනේ? එහෙම සිල්වත් වුණා නම් එතනින් එහාට පියවරක් තියෙනවා. දැන් අපෙන් ගැටලු වල ඇසු අයටත් එහෙමනම් දැන් ඔබ ධම්මාකාරයක ශික්ෂාපද සමාදන් වී බණාසයති. දැන් මොනවද කරන්න ඕන කියන එක පිළිබඳව ගැටලුවට අපි උත්තර හොයන්න වෙනවා. යන්න ඉතිරි තමයි බුදුරජාණන් වහන්සේගෙන් කරුණ දැනගත්තා වූ අපේ සරියුත් මහ රහතන් වහන්සේ කරන්න ඕන දේ පැහැදිලි කරන්න මෙන්න මේ විදිහට. යමෙක් සිල්වත් වුණා නම් ඒ සිල්වත් පුද්ගලයා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. බලන්න නම් පංච උපාදානස්කන්ධය මැනවින් තේරුම් ගන්න වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන අපි භාවිතා කළාට මේ සූත්‍ර දේශනාව තුළ බලන්න ඕන ආකාරය තව කීපයක් තිබෙනවා. ඒ පිළිබඳව අපි කතා කරමු. කෙටියෙන් හෝ පංච උපාදානස්කන්ධය පිළිබඳව තේරුම් ගැනීම. එහෙම නැතුව ඒක වෙන යන්න බෑ අපට. කොහොමද මේ කන්දක වර්ගය පුරා පැහැදිලි කරන ලබන දැන් සලායතන වර්ගය පුරාම ආයතන හයක් පිළිබඳව කතා කරනවා. කන්දක වර්ගය පුරාම ස්කන්ධ පහක් ගැන කතා කරනවා. ස්කන්ධ පහකම අපි සූත්‍ර දේශනාවල මෙය විවරදි කරලා තිබෙනවා. වැරදි ආකාරයක භාවිතා කරන්න බැරි. ඔබ තේරුම් ගන්න. මෙතනින් එහාට මේ සංවරය ඔබ වෙන සැනසීම. මේ පංච උපාදාන ස්කන්ධය හඳුනාගෙන එහි තියෙන උපාදාන කියන දුර්වලකම හදා ගැනීමෙන් මංකතක පිවිසීමෙන් පමණක් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා මම මෙන්න පංච උපාදාන ස්කන්ධය හඳුනා ගන්නවා. ඔබට දැනෙන්නේ ඔබ මෞපසයේ සිට ජීවිතය අවසානය දක්වා පුද්ගලික වශයෙන් කටයුතු කරන ක්‍රියාපම් පමණයි. නමුත් පරමාර්ථ ධර්මයන්ගේ බුදුරජාණන් වහන්සේ ඇතැම් විට මේ 18 ධාතුක ක්‍රියාවලියක් වශයෙන් දෙන්නවා. පුද්ගලයෙක් වෙනකොට පුද්ගලයා බවට පත්වන්නේ ස්කන්ධ පහක ඉපදීම නැරීම නම් වූ ක්‍රියාදාමයක් බව පෙන්වනවා. එහෙනම් අපිට මේ ඉතින් එහාට සංවරය සඳහා පංචස්කන්ධයේ තේරුම් අරගෙන පංච උපාදානස්කන්ධයේ තේරුම් අරගෙන හේතුළු ලබා ගන්නා වූ ක්ෂණික සංවරයක්. තෝකතෝකං කණේ කණේ. ටිකින් ටික ක්ෂණයක් ක්ෂණයක් පාසා ලබා ගන්න සංවරයක් ඇති කරගන්න වෙනවා. ඒකට හේතුව තමයි අපිට ශික්ෂාපද මගින් කය වශයෙන් සංවර කරගත හැකිව අපි සිත පිට හැංගීම සංවර කරගන්න ඒ ශික්ෂාපදවලට පුළුවන්කමක් නැහැ. සිත පාලනය කරන්නට ශික්ෂාපදවලට එච්චර පුළුවන්කමක් නැහැ. බුදුසමය උගන්වන ලබන්නේ කය වචනට එන්නේ සිත මූලික කොටගෙන. එහෙනම් අර මුලින් කපනවා වගේ මේක කයට වචනට එන්න මැත්ෙන් මේ මූලික තත්ත්වයන් තේරුම් ගන්න පුළුවන් නම් එතනින්ම අවශ්‍ය අවබෝධයට යන්න පුළුවන්. අනවබෝධය පැහැර. එනිසාමයි අපි කියලා කියන්නේ. ඔබ අප කියලා කියන්නේ. නිරන්තරයෙන්ම ස්කන්ධ පහක ඉපදීමක් මැරීමක් කියන මේ සත්‍ය තත්ත්වය තේරුම් ගන්නවා. ඔබ බාහිර මට්ටමින් ඕනෑ තරම් ඔබේ කාර්යයන් කරගෙන යන්න. ඒවට කිසි බාධාවක් නැහැ. ලෝකයාට පෙනෙන්නේ පුද්දලෙක් වශයෙන් වැඩ කරනවා. ඒක තමයි සම්මුති සත්‍ය. සම්මුති මොනවාන්න කියන්නේ තමයි. නමුත් ඒ තුන ඔබට ඇතුළතින් දකින්න පුළුවන් තවත් දැක්මක් නෝනක් ඇති කරගන්න පුළුවන්. ඒ තමයි මෞකසෙන් ජීවිත අවසානයේ නියම වෙනකොට මොහොතින් මොහත අපි ළඟ ඇති වෙන නැති වෙන චිත්තසයිසික ධර්මතාවයක් පවතින බව. දිවා රාත්‍රී භේදකින් තොරව සංසන නාසය දිය කය සාසිත කියන මේ අරමුණු ගන්න පුළුවන් ద్వාරයන් ඔස්සේ ගන්න අරමුණු ඔස්සේ නිරන්තරයෙන් ඉපදීමක් මැරීමක් ඇතිවීමක් නැතිවීමක් සිදු වෙන බව. ඒ බුදුජානන් වහන්සේ විග්‍රහයට ලක් කරන එක ආකාරයක් තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. එක ආකාරයක් තමයි පංචස්කන්ධය කියන්නේ. එක ආකාරයක් තමයි ඒ විදිහට ඔය සත්බුද්ධංග ආදී වශයෙන් කතා කරන්නේ එක එක ආකාර. එකක් තේරුම් ගත්තාම හැමදේම තේරුම් ගන්න පුළුවන්. මේ සියල්ල එක එක જાති කියලා හිතන වෙනම පාඩම් කරගත්තට මේ සිද්ධියﾞﾞﾞන්නේ නැහැ. ඉතින් අපට වැටෙන කරුණක් තමයි නිරන්තරයෙන් ඇස, කන, නාසය, දිව, කය කියන මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගැනීමයි අපි ඉඳලා ඉන්නේ. ඒවා විඳීමයි අපි ඉඳලා ඉන්නේ. එතනම තමයි මනෝ ద్వාරකින් ගන්න අරමුණක් සමගයි අපි ඉන්නේ. කල්පනා කරනවා කියන්නේ ආයතන ශබ්ද ඉන්නකොට මේ සිත ඉඳ හම්බ වෙනවා. සමනක් නොවේ. පාලනයක් නැතුව නිින්න ගියන් පසු නිින්දේ පරම ద్వාරයේ ප්‍රාප්ත වෙනවා. එහෙනම් අපිට පාලනය කරන්න දැන්ම බෑ. නිින්දෙන් පෙර අවස්ථාව තමයි අපිට පාලනය කරන්න පුළුවන්. එහෙනම් එක දෙයක් මුල් කොටගෙන තේරුම් ගන්න. ඔබට දිව තේරුම් ගන්න පුළුවනි නම් දිවල මගින් අපි අරමුණු ගන්නෙ මොනවද? රස. ඒ රස කියන සත්‍යෙට ඉන්න අපට හේතු කීයක් ඕනද? දිවේ ප්‍රසාදේ කියන කොටස තියෙනවා. ප්‍රසාදේ නැත්තම් ඔබලත් පිටේම කාපුවයිද? ප්‍රසාදේ වැසී ගියාම රළුනම රස දැනෙන්නේ නැතුව යනවා. ඒ ආහාරයේ රස නැති නිසා නෙවෙයි ප්‍රසාදයක් වේ නිසා. ඒ වගේ මේකට රස කලාප කියන දේ වැඩි ගැටෙන්න වෙනවා. ඒ වගේ මේක හඳුනා ගන්න වෙනවා අදාළ රස සිත් ආදී වශයෙන්. මේ තුනට තමයි පස්ස වේදනා සංඥා කියන්නේ. ස්පර්ශ වීම. නැත්නම් රූප කියන්නේ ඒක තමයි රසයේ පිළිබඳ ස්වභාවය රස රූපේ. කියන්නේ අපි ඉන්නේ චිත්ත රස නම් අමිහිරි වේදනාවක් වශයෙන්, පෙළ රස නම් මිහිරි වේදනාවක් වශයෙන්. ඒක තමයි සැප දුක් උපේක්ෂා වේදනා කියලා කියන්නේ. මේ වේදනාව විඳිනකොට හඳුනා ගැනීමට තමයි සංඥා කියන්නේ. වේදනාවට පෙර ඇති කරගත්තා වූ බැඳීමට හෝ ගැටීමට තමයි සංකාර කියන්නේ. මොකද එතින් එකතු වෙන අප්‍රියනම් දේශ මොහ, ප්‍රියනම් ලෝභ මොහ එකතු වෙනවා. ඒ සිදුවෙන සිදුවීම් සියල්ල බලන් ඉඳලා ඒක පිළිගන්න කෙනා තමයි ඥානෙ කියන්නේ. ඔහුට ඔබ පිළිගන්න ආකාරය කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. හරි කියලා පිළිගත්තත්, වැරදි කියලා පිළිගත්තත්, කැමති කියලා පිළිගත්තත්, අකමැති කියලා පිළිගත්තත්, මධ්‍යස්ථ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ තියෙන විදිය පිළිගැනීම තමයි ඥානෙ කියන්නේ. එතකොට නිරන්තරයෙන්ම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒ ඇස නිසා අපි පැහැදිලි කළේ කන නිසා නම් ශබ්ද රූපේ, නාස නිසා නම් ගන්ධ රූපේ, ගන්ධ රූපේ, දිව නිසා නම් රස රූපේ, ඇස නිසා නම් රූප රූපේ, කය නිසා නම් පොත්ථබ්බ රූපේ, සිත නිසා නම් ධම්ම නැත්තම් අරමුණ. අන බලන්න දැන් නිරන්තරයෙන්ම සිදුවෙන කාරණය තමයි මේ කියන ස්කන්ධ පහක හටගැනීම නැසීම. දැන් ඉනේ පංචපාදානස්කන්ධය කියලා වදාළේ යුම්මා. අපට උපතින් මේ ඇතිවෙල නැතිවෙන ධර්මතාවය ලබා දී තිබුණා වුණත් පස්සෙන් මුකුරා යන විට අවුරුදු 5-7 පටන් අප වෙනත් අපෝ පාලනය කරන කේන්ද්‍රස්ථානයක් හදා ගන්නවා. ඒ තමයි මේ උපදින ස්කන්ධයන් ඒ ඇතිවෙල නැතිවෙන ධර්මතාවයන් වෙනුවට අපි කිසියම් බෙදීමකට ලක් කරලා වර්ගීකරණයකට ලක් කරලා කැමති අකමැති ආදී වශයෙන්, ප්‍රියප්ති ආදී වශයෙන්, සුභ අසුභ ආදී වශයෙන් අල්ලා ගන්න ලබනවා. අන්න බුදුන් වහන්සේ වදාලා. ඒ අල්ලා ගැනීම තමයි තැවුල රැස්වීමට මූලික වන හේතුව, තැවුල ආරම්භයට මූලික හේතුව. අන්න ඒ තමයි වැරදුන තැන කියලා කියන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ පඨම සාදුක්ඛ උපාදා පරිත්තස සූත්‍රවල වදාරලා තිබෙන්නේ. අන්න අල්ලා ගැනීමෙන් තැවුල අල්ලා නොගැනීමෙන් නොකවුල දේශනා කරන්නේ. ඔබේ ළමා කාලයේ පටන් ඔබ ආදී අම්මා ආශ්‍රයකද සිටින්නේ. ඒ දක්වාමත් ඔබ කොතරම් හොඳ කෙනෙක් නැවත කෙනෙක් වුණත් මේ අල්ලා ගැනීම නැවති වරද කරගනිමින් ඉනවා. ඒ අල්ලා ගැනීම නැති වරද කරගැනීම තුළයි අල්ලා ගන්න එකක් පාසාමය මම බවට පත් වෙනවා. ඒකට අපි කියනවා අහංකාර වෙනවායි කියලා. අහංකාරය මම කරගැනීම. තමන්ට කැමති ආකාරයකට ඇල්මක් ඇති කර ගැනීමක්, ගැටමක් ඇති කර ගැනීමක්. ඒ අල්ලා ගැනීම තුළ තමයි අර ඇති වෙන නැති වෙන ධර්මතාවය අමතක වී එය නිත්‍ය භාවයට පත් වෙන්නේ. එය නිත්‍ය භාවයට පත් වීම. නිත්‍ය වුණාම ඒක මම වෙනවා. එතකොට ඒක මගේ වෙනවා. සුඛ ඒක මගේ ආත්මය වෙනවා. මේ මම මගේ මගේ ආත්මය වෙන එක ස්කන්ධ පංචකයෙන් පංචකයට අපුවෙතින් කරපු දෙයක්. මේ ධර්මතාවය අපටම ලැබුණ නිසා. ඒ නිසා ඔබ යම් තැනකද සිටින්නේ මේ දරු අඳුරු කාලයේ පසුකත මේ ධර්මයේ අසා මේ දේ තේරුම් ගන්නාතුරු ඔබ මඟ වැරදි යන කෙනෙක්. ඒකයි අපි කතා කරන්නේ බාහිර ලෝකයේ තියෙන කාරණා ඔබට දුක්ගෙන දෙන්නේ බාහිර ලෝකෙත් එක්ක ඔබ ගැටෙන්නේ බාහිර ලෝකේ වැරදි කියලා ඔබ නිගමනයකට පැන්නේදී. ඒ වැරදි. ඒක බාහිරේ තියෙන්න පුළුවන් කිසියම් ප්‍රත්‍යක්. නමුත් මූලික කරුණ ඔබ විසින් ඔබට අයිති නැති තැන. මේ හරියට විස්තර කරන්න පුළුවන් මෙහෙම. දසක් ආහාර අරගෙන තමන්ගේ රස මනාව වර්ධනය කරගන්න ලැබුණ අපල දෙයින් සඳහා. මේ රසය අත්තක් මත කිලලක් හට ගන්නවා. කිලලට හැකියාව තියෙනවා රසේ සාරය උරාගෙන කිලල වර්ධනය වෙන්න. පමණක් නෝ අන්තිමට රස මරා දමන්නට. රසක කිලල වගේ. දැන් ශරීරයක් සම්බන්ධයෙන් ගත්තා සෛලවල අසාමාන්‍ය වැඩිමකට පිළිකාව කියලා කියනවා. මා කතා කරන්නේ ඒකනේ. මේ සිතෙත් මෙන්න මේ වගේ ඔබ ගන්නා වූ ඔබේ ශක්තිය යහමකට දා ගන්න ඉඩ නොදී ඔබ තුන ලෝභ දේශ මොහ නැමැති මෝහයන් පෝෂණය කරන්නට හටගත්තා වූ පිළල් හැටයක් නැත්තම් පිළිකාවක් තමයි මේ මම කියලා කියන්නේ. දැන් එතන සිට බුදුන් කියලා කතා කරන්නේ අසුතප් සත්‍ජනෝ කියලා කියනවා. ආත්ම කේන්ද්‍රයේ මම උඩ කොටගත් සංකල්පේ මම උඩ කොටගත් සංකල්පේ හැසිරෙනවා. මේ හැසිරීම තුළ ඔබට ඇලීම සහ මුලාව ගැටීම සහ මුලාව කියන මේ දෙපැත්තෙන්ම අල්ලා ගැනීම සිදු වෙනවා. එන් කියෙන්නේ එහෙමනම් ජීවිතයත් සමග ශරීරය වැඩෙනවා වගේ. ධනෙ උපයනවා නම් ධන සම්පත් ප්‍රමාණය වැඩෙනවා වගේ ඔබ තුළ ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය වැඩෙනවායි කියන එකයි. මේ වැඩෙන තරමට තමයි කෙනෙකුට ජීවිතේ දුක් වැඩි වෙන්නේ. කොහොමක් නිසාද? ඇතිවි නැතිවෙන ස්කන්ධ පංචකයන් මමකට මගේකට මගේ ආත්මයකට ගත්ත නිසා ඒ විතර තමයි මේ පංච උපාදානස් කන්දේ වෙන්නේ. දැන් බෞද්ධ සමාජයේද පංච උපාදානස් කන්දේ තුල පවතින නිත්‍යතෝ සුඛතෝ ආත්මතෝ අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්මතෝ නෙමෙයි. අන්න වැරද්ද. ඒ වැරද්ද කරමින් ඒ වැරදි මගේ යමින් සැනසීමක් හොයනවා. කවමදාකවත් කාන්තාරයක ජලය හමුනවන්නාසේ පංචපාදානස්කන්ධයන් තුළ ඔබ හොයන ඒ සැනසීම හමු වෙන්නේ නැහැ. හමු වෙන ප්‍රමාණයක් උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා ලෞකික කියන වචනේ යටතේ. ලෞකික කියන වචනේ මේක පෙර ධර්මදේශන අවුලින් පැහැදිලි කරලා තිබෙනවා. මුළු සැපින් දාසින් එකට අනුත්මානය. කොතරම් විශාල වශයෙන් ඔබට පෙනුණා. මා ඔබට අර්ථ නිරුක්තියකුත් කියලා තිබෙනවා. ඔබේ මවට, ඔබේ පියාට, ඔබේ ඥාතීන්ට, ඔබේ ගුරුවරයාට, ඔබ පාලනය කරන රටේ පාලකින්න ඔබට ලබා දී හැකි යම් යම් සැප පහසුකම්. අපි ඒවට කියනවා යටිතල පහසුකම් කියලා. කාට වුණත් බාහිර කෙනෙකුට ඔබට ලබා දී හැකි මේ 16 න් එකක යන සීමා පමණයි. මේ ලෝකෙ සටන් කරන්නේ මේ 16 න් එක සඳහා. ඔබ කෞද්දලිකව සටන් කරන්න 16 න් 15 සඳහා ලෝකයක් සමග සටන් කරන්න ඔබට බැහැ. කෞද්දලිකව කරන්න ඕනද? අන්න මේ කරුණ ටික තේරුම් ගත්තම තමයි ගිහියාට පංච උපාදානස්කන්ධය, තවිද්දාට පංච උපාදානස්කන්ධය, ස්ත්‍රීට පංච උපාදානස්කන්ධය, පුරුෂයාට පංච උපාදානස්කන්ධය. කාටත් පංච උපාදානස්කන්ධය කියන එකේ තේරුම නිත්‍යතෝ සුඛතෝ ආත්මතෝ. දැන් බලන්න පංචිල් ගන්න කෙනාටත් නිත්‍යතෝ සුඛතෝ ආත්මතෝ නෙවෙයිද? අටසිල් ගන්න කෙනාටත් නිත්‍යතෝ සුඛතෝ ආත්මතෝ නෙවෙයිද? උපසම්පදා කෙනාටත් නිත්‍යතෝ සුඛතෝ ආත්මතෝ නෙවෙයිද? අන්න ඒක තේරුම් ගන්න. අපි මේ බාහිර වශයෙන් කායික වාචික සංවරයක පිළිපියාට අපි ඉන්නේ නිත්‍යතෝ සුඛතෝ ආත්මතෝ නම් වූ වැරදි දැක්ම තුළ. මෙන්න මේ කොටික මහරහතන් වහන්සේ පරිඋත්කමයන්ගේ මිනිසන්නේ. දැන් එහෙනම් අපි සිල්වත් වුණා එතනින් ඉවර නෑ. දැන් වැඩ ආරම්භ කරන්න තියෙනවා. ඒ කොහොමද ආරම්භ කරන්නේ? ඉමේ පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධයන් 15 වෙනි වෙලාවට යෝනිසෝ මනාවකට බලයෙන් සිහියකින් යුක්තව බලන්න ඕන කාරණා කීපයක් පැහැදිලි කරන්න ලබනවා. අපි ඒක තේරුම් ගන්න ඕන. එතන අනිච්චතෝ කියන වචනේ වරද්ද ගන්න එපා. මොනවා හරි නැති වෙන එකට නෙමෙයි මේ අනිත්‍ය කියන්නේ. හටගත්තු දේවල් නැති වෙනවා කියන එකට නෙමෙයි මේ අනිත්‍ය කියන්නේ. බාහිර ලෝකෙට අදාළ දෙයකට නෙමෙයි. එතන මෙතන යොදනවන්නේ නෝනින් කියලා. යෝනිසෝ. යෝනිසෝ වීම අයෝනිසෝ තුළ අනිත්‍යක් නැහැ. අයෝනිසෝ තුළ තියෙන නිත්‍යක්. එතකොට අපි එක සතියකින් සති කියන්නේ කුසල ධෛර්යයක්. සිහියකින් යුක්තව අල්ලා නොගැනීමකින් යුක්තව බලනවා නම් විතරයි එය නොනින් දකින අනිත්‍යයක් බවට පත් වෙන්නේ. දැන් තරහත් හටගෙන නැති වෙලා යනවා යම් කිසි බුද්ධලේක දුකත් හටගෙන නැති වෙලා යනවා ඒක නැති කරගන්න නගලන්නේ නැහැ ඒක ඇති උදේ නැති වෙන ස්වභාවික දෙයක් ඒ නැතිවීමට නොනින් දකින අනිත්‍ය කියලා කියන්නේ ඒක තරහ නැති වුණාට නැති වෙන්නේ තවත් වතාවක තරහ හටගන්න අවශ්‍ය මූලෙ ඉතුරු කරලා ඒ සංකාරයේ ස්වභාවය විය නැතුවම නැවත ආය සංස්කාරයක් හටගන්න පුළුවන් විදිහට හේතු ඉතුරු කරලා නැති වෙන්නේ ඒක බුදුන් පුද්ගලයා අතට සිදුවෙන දෙයක් ඒක අනිත්‍යකම සිදෙන දෙයක් නෙවෙයි එහෙම. ඒ නිත්‍යකට ගත්තාම අනිත්‍යෙන් සසු වෙන දෙයක්. නමුත් මෙතන පෙන්නන්නේ මේ අනිත්‍ය කියන වචනේදී අනිත්‍ය වෙන්නට ඕනේ හටගත්ත දේ නැති වෙන්නට ඕනේ. යලිත් සතාවක් හට ගැනීම සඳහා හේතු පන්නානුවස්සේ වශයෙන් අවකාශ නොවි නිමා වෙන්නට ඕනේ. අන්නේ අවකාශ නොවි නිමා වෙනකොට අර ඉතෙක්කල් ඔබ රැස් කරගත්තා වූ ලෝභ දේශ මොහ මූලයන්ගේ සේවීම සහ මෙකින් ඉදිරියට රැස් නොකරනා වූ ධර්මතාවයන් තේනවා. උපන් නකුසල් දුරු කිරීම, උපන් නකුසල් නොතබීම කියන වචනයක් භාවිතා කරන්නේ ඒකයි. අන්න ඒ ක්‍රියාදාමයේ තුල තමයි ඔබේ දුකටපත් වීමට ඔබ විසින් රැස් කර ගන්නා ආධාර සංඛා අනුසේ සේවීම ආරම්භ වෙන්නේ. වර්තමාන මොහොතේ සිහියෙන් දැකීම තුල ඉතිරි නැතිව නැති වෙනවා. අපෝ සැඳවෙන්නේ නැහැ හේතු. එතකොට එතන කෙසේ ඉතිරි නැතිව නැති වෙනවා නම් මේ යන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්තම්භ විතරක් නෙවෙයි ඒවා නැවත හට ගන්න විඅනන්තය අනන්තව. නමුත් හේතු ඔබට දුක්ගෙන දෙන්නා වූ දුන්නා වූ මම නම් වූ මූලය යලි හේතු ඉතුරු නොතබා මිය යනවා. ස්කන්ධ පංචකය තුළ මම නම් වූ මුලාව යලි හේතු නොතබා මිය යනවා. ඒ විදර්ශනා ආලෝකයේ තුල තමයි නියාම සිදු වෙන්නේ ඒක තමයි නෝනින් දකින්න අනිත්‍ය කියලා කියන්නේ ඒක තමයි භාවනා කියලා කියන්නේ විදර්ශනා භාවනා කියලා කියන්නේ විදර්ශනා කියලා වෙන වචනයක් පාවිච්චි කළාට වෙනත් කර්මස්ථාන වඩමින් ඉන්න කියලා දුන්නට මට තේරෙන්නේ නැහැ ඒවා විදර්ශනාද කියලා හොඳ කල්පනා කරලා බලන්න ඕනේ මෙතන මේ අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්මතෝ කියන වචන තුන පිළිබඳව කතා කිරීමේදී පසුගිය දවසක අප පැහැදිලි කළා වූ සූත්‍ර දේශනාවක් තිබුණා බාහිර සූත්‍රයේ ආශ්‍රය වක්කලි සූත්‍රයේ ආශ්‍රය බාහිනවි එතෙන්දී වක්කලීට බුදුරජාණන් වහන්සේ ධර්මයේ වශයෙන් දේශනා කරවදාලේ සමිත් සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ධර්මයේ එතකොට අනිදුක්ඛ අනාත්ම බවේ සරණ තමයි ධම්මේ සරණේ සරණ වෙන්නේ අපිට දුකින් මිදීම සඳහා අපි ධර්මයක් සරණ කර ගන්න අවශ්‍ය නම් මේ ධර්මය නිත්‍ය සත්‍යාත්ම කොට ගැනීමට ධර්මය කියන්නේ නේ අනිත් දුක් අනාත්ම නම් මොකයි ධර්මය කියලා උන්වහන්සේ මනවින් පෙන්වලා තියෙන්නේ වක්කල හිමියන්ට එහෙනම් මෙතෙන්පත් මෙන්න මේ ධර්මයේ සරණ භාවිතා කරන්න කියලා පෙන්වන්නේ කුමක් සඳහාද දුක්ඛ නිරෝධය සඳහා එතකොට එහෙමනම් මේ තේරුම් ගත්ත පුද්ගලින්ගේ හදවත තුළ සිහියෙන් කටයුතු කිරීම තුළ අල්ලා නොගැනීම තුළ සිදුවෙන්නා වූ ධර්මතාවයක් නැවත උපතකට හේතු අවකාශ නොකර තණ්හාංශය අවකාශ නොකර නිමා වීම භාවනාවේ ප්‍රතිඵලයයි භාවනා කරන්නේ මොකටද ලැබෙන්නේ මොනවද කියලා නේ දැන් මම අහන්නේ නමුත් අතර තේරුම් ගන්න වෙනවා මේක තව වචන කීපයක් තියෙනවා ඒ වචන කීපයක් තේරුම් අරගෙන අපි ගනිමු එකක් තමයි අනිච්චතෝ කියලා මා පැහැදිලි කරපු කාරණේ දුක්ඛතෝ දුක්ඛතෝ කියන එක කියන්නේ දුකයි කියන අත වඩා ඒ ඔබ අල්ලගත්ත ආරම්මණය තුළ මම කොට මගේ කොට ගන්න කිසිවක් නැති අසාර බව. ඔබ සාර කොටනේ අරන් තියෙන්නේ. නමුත් එහෙම දෙයක් නැති බව තමයි නෝනින් දකින්න ඕන දුක්ඛතෝ. ඒ වගේම ඊළඟ වචනෙට ගන්න රෝගතෝ කියන වචනේ. ඔබට රෝගයක් හැදෙනවා කියලා හිතන්න. ඔබ කවුද රෝගේ දරාගෙන ඉන්න කැමති? ඔබ හැමිටම කැමති රෝගයෙන් මිදෙන්නට උත්සාහ කරන්නේ. දේශීය හෝ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම රෝගියකින් මිදෙන්න කල්පනා කරන්නේ. දැන් රෝගයක් වශයෙන් සලකන්න තියෙන කේ තේරුම පංච උපාදානයයි දුක්ගෙන දෙන්නේ මිදීමට. එල්ම ඕනකමක් ඇති කරගන්න තියෙනවා. කෙනෙක්ක් ඇති කරගන්න තියෙනවා. රෝගයක් කියනකින් කියන්නේ අන්න ඒකයි. ඒ වගේම තව තියෙනවා ගණ්ඩතෝ කියලා වචනයක්. කෙනෙකුගේ මෝනි හෝ තවත් කෙනෙකුට පේන තැනක සැරව ගෙඩියක් හටගෙන තියෙනවා නම් ඔබ සමාජයට එනවද? ඒක තියාගෙන ප්‍රදර්ශනය කරන්න කැමති වෙනවද? නැයි මිදෙන්න කැමති වෙනවා. නම් පංච උපාදානය gediyak passe. විසර gediyak passe. විදියුතු දෙයක් passe නිකුත් වෙන්න. ඒ වගේම ඔය අපි උපන් ගම්බද ප්‍රදේශවල වචනයක් තියෙනවා කුල නැත්තම් කුලුවක් කියලා. සාත්‍රියක ගමන් කිරීම සඳහා විදුලි තන්ත්‍ර වෙනට පාවිච්චි කරන ගිනිලිය. ඒ කුල ඇඟේ හරි අපි හරි ගැවුනොත් මොකද වෙන්නේ? පිච්චෙනවා. එහෙනම් ඒකෙන් තේන්නන්නේ අපිට ගිනි ගන්න දැනන දෙයක් තියෙනවා. මුලක් වශයෙන් සලකන්න කියන්නේ මේ විදිහට උදව්වක් වශයෙන් සලකන්න කියන්නේ මේ කරදරයක්. කොට සලකන්න කියන්නේ. ඒ වගේම පීඩාවක් අගතෝ කියලා කියනවා. පීඩාව. කවුද පීඩාවට කැමති? ශාරීරික හෝ මානසික පීඩනයක් වෙනදින් ඉන්න කැමති කවුද? හැමෝම දුරු කරගන්න කැමති. එසනම් පංච උපාදානය සලකන ලබන්නේ පීඩාවක් අපට අප දුක් වෙනද හේතුවක් වශයෙන් සලකන්න කියන්නේ. ආබාධතු. ලෙඩක්. ආබාධයක්. අසනීපයක්. අසනීපයක් කියන සුව කරගත්තු දෙයක් කියන එක 100% අපිට පිළිගන්නවා. ඒක කලකන්න තියෙන උපාදානය. ඒ වගේම පරතෝ අනන්තයිති දෙයක්. අපි ජනක් තියාගත්තට කවදාවත් ඒක දෙකට තියාගන්න බෑනේ. අනන්තයිති නම් ඒ අයිති එයාට අපිට දෙන්න වෙනවා. ඒ වගේ මේ උපාදානය අපට අහිමි දෙයක්. අපි හිමි කරගෙන ඉන්නේ බලෙන්. ධර්මීය ආකාරයෙන්. පරතෝ කියන එකෙන් පෙන්වන්නේ ඒකයි පරතෝ නම් අනුන්න දීලා දාන්න අපි මොකටද තියාගන්නේ. ඒ වගේම ඵලෝකතෝ ආලෝක ධම්මං කියන කේ තේරුම කැඩෙන විදිහ. තියා ගන්න බෑ. සිත්ය තියා ගන්න බෑ. මොකටවත්. කැඩෙන විදිහ දෙයක් නම් අතහැරලා දාන්න ඕනේ. ඒකෙන් තමයි අපි කැමති එක කැඩෙන්නේ බින්දේ නැතුව තියා ගන්න නම් කැඩෙනවා විදිහ නම් අපිට විරුද්ධ යන්නේ යන්නේ ඒක. කිසියටවත් අපට ඒක තන සීමක් හම්බවන්නේ නැහැ. ශුන්‍යතෝ. ඔන්න ඊළඟ වචනේ. හරියට මේ සමාජයේ වරද්දාගත්ත දෙයක් තමයි. ඒක ලෝකයේ ශුන්‍යයි කියයි. ඒක වංගස්තම්ය ශුන්‍යයි කියයි. මොකවත් නැහැ කියයි මේක හිණියක් කියයි. ඔව් සුඛිනෝකම කාමා. හැබැයි ලෝකේ නෙමෙයි කාමයේ හිණියක් කියලා පෙන්නන්නේ. කාමයේ කියන්නේ පෞද්ගලික තමන් ළඟ උපදින දෙයක්. මේ පංච උපාදානස්කන්ධය මමත්වෙන් ශුන්‍යය. වෙන මොකකින්වත් මේ පංච උපාදානස්කන්ධය හතලා නැති වෙන්නේ. මමත්වෙනුයි ශුන්‍යය. මේක තේරුම් අරගන්න බොහෝ දෙනෙක් තේරුම් අරන්නේ නැහැ. ශුන්‍යතෝ කියන එකේ තේරුම අපි ළඟ මොකවත් නැහැ හරි ලෝකෙ හැමකවත් නැහැ කියන එක නෙමෙයි. මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නට ඇති දෙයින් ශුන්‍යයි. ඒකයි ශුන්‍ය වශයෙන් බලන්න තියෙන තේරුම. බුදුසමයේ ශුන්‍යතා දර්ශනයට හොඳ වෙනස් වෙනවා තේරුම් ගත්තම. අන්තිමට තමයි අනත්තතෝ. අනත්තතෝ කියන එකේ තේරුම. ඔබට මම නම් ඒක බල්ලා ගත්තනම් ඇල්ම හෝ ගැටීම තුල ඇලීම හෝ මුලාව හෝ ගැටීම හෝ මුලාව තුල ඒකයි ඔබේ ආත්මේ. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, වෛරය ඒ තමයි මේ මොහොතේ ඔබේ ආත්මේ. අල්ලගන්න නැත්නම් ඒ ඇති නොවන බැවින් ඇති වී නැති වෙන දෙයක් බැවින් ඒ මම කොට ගන්න බැරි දෙයක් බව බුදුහන්සේ වදාරනවා. ඒකට වචනින් කීතියක් ඉන්න ඕන නැහැ. අල්ලගන්න නැත්නම් සිදුවෙන දෙයටයි අනාත්ම කියලා කියන්නේ. අනිත්‍ය නම් අනාත්මයි, නිට්ඨ නම් අනාත්මයි. මේ 10ක් කතා කළාට ඒක මොහොතක මේ දැක්ම සිදු වෙන ලබනවා. අන්න මෙහෙම මෙන්න මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ අනිදුක්ඛනාත්ම කියන සහ අනිකුත් කාරණාවට යටත්ව ඔබට දකින්න පුළුවන් වෙනවා නම් සෝතාපට්ටි බලං සත්‍ති කරයි යාවි. කෙනෙකුගේ සෝවාන් වීම සිදු වෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිදුක්ඛනාත්ම බව දැක ගැනීම තුළයි. තේරුම් ගන්න. සාතික මට්ටමින්, භාවනා කරලා ඇඟ ඉරිවට්ට ගැනීම මට්ටමින් මේ රටේ සෝවාන් ඵල දෙන කතන්දර තියෙනවා. පිටකේ නැති જાති කවුරුත් කීවට බොපිලි ගන්න එපා. බුදුරජාණන් වහන්සේ කියනකවත් එහෙම සාතික දීපු බවක් හෝ මේ ශාරීරිකව සිදුවෙන ගල් ගැසීමක් ආදී කාරණයක් වෙනවා කියලා හැම වදාරලා නැහැ. ඒ නිසා ධර්ම විනයට අනුව එනක සතර මහා ප්‍රදේශයන්ට අනුව මේවා මිත්‍යාවල් අපි කතා කරන්නේ කර්ම සහිතව. උන්වහන්සේ දරන්නේ මේක දැක්මක්. තමන්ට මේ දැක්ම ඇති වුණා නම් තමන් බුද්ධලේක් වශයෙන් සිටියට තමන් ළඟ උපදින ස්කන්ධ පංචකයක් නේද? ඒ ස්කන්ධ පංචකේ ජීවත් වෙන්න අවශ්‍යයි නේද? ඒ අල්ලා ගැනීම නේ වෙනිච්චපාත් කොට ගන්න. ඒ මට උසුදු වැරදීමක් නේද? මේ වැරදීම සතරේ කරන සාස්තව. සව් කරනවා නම් අපායෙත් පින් කරනවා නම් දෙවියන් අතරත් ධ්‍යාන කරනවා නම් රූපය රූපී බව තව අතරත් මේ පංච පාදානස්කන්ධය ප්‍රතිඵලයේ වශයෙන් මට ඇවිදින්න නේද සිදුවෙන්නේ සංසාරේ. එහෙනම් සසර නිමා වෙන්න නම් මොන පංච පාදානස්කන්ධ හරි උපාදානිය දුරු වෙන්න ඕන නේද කියන මේ අවබෝධය ලැබීමයි පින්නතුනි කෙනෙක් සෝවාන් වීම කියලා කියන්නේ. සෝවාන් උනායි කියලා මතක තියාගන්න කිසිම පුද්ගලයෙකුගේ පළවෙනි වතාවට මේ ලෝභ දේශ මොහයන් දසමයක්වත් නැතිලා හිනුනේ. දැන් ඔහු පිළිගන්නව හදවතින් ඔහු යායුතු මාවත. සහෝදරට තෝරියේ පරිණි වැරදි හේතු කොටගෙන පරිණි ආකල්පයන් මතුවලා එනවා. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා තමයි සෝවාන් පුද්ගලයා නැත්නම් සෝවාන් වය ඉතිහාසය හොයලා බලුවම රාජකම් කළේ. සිතුකම් කළේ. මව් පදවි දරගෙන දරුවන් හම්බ වුණේ. සිය පදවි දරුවේ. සෝවාන් සපුරුදාගාමි අනාගාමි කන් දක්වාම සමරාළු ව්‍යාපාරයන් හට ගන්නවා. ඒක තේරුම් ගන්න ඕන. අටගත්තම අවශ්‍ය නම් භාවිත කරන්නත් ඕනේ. උන් දන්නව හදවතින් මේ ඉතුරු නැතුව තුනී විය යුතුයි ප්‍රමාණිකෝලෝ කියලා. අතක තියාගන්න ප්‍රමාණිකෝලෝ කියන වචනේ. තෝක තෝ කංඛනේ කනේ. එකින් ටික ශනයක් ශනයක් පාසා. අන්නේ ශනේ කියන්නේ උපදින ස්කන්ධ පහට පින්නත. මේක අරගන්න ඕන නම් එහෙමයි. ඒ නිසා මේක තේරුණ ගමන්ම සම්පූර්ණයෙන්ම Taman ලෝභ දේශ මොහ නැති පුද්ගලෙක් වේවි වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන හිතන්නේ. දැන් ඔබට පිළිවෙතක් තියෙනවා අනුගමනය කරන්න. භාවනා කරපුවම ලැබෙන්නේ මොනවද කියලා මගෙන් අහපු මහත්මයාට දැන් මේ ඉදිරියට ඉදිරියට ප්‍රතිඵල හම්බ වෙවි. දැන් එතකොට එහෙමනම් මාර්ගඵලලාභී තුනයින් පසුව තමයි මේ සංස්කාරයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් බැලීම පටන් ගන්න පුළුවන් ඉදිරියට. අපි ඉස්සෙල්ලා හිතමු කොහොම කෙනෙක් සෝතාපන්න වුණයි කියලා. ඔන්න දැන් තමයි ඔහුට විදර්ශනා භාවනාව තියෙන්නේ. දැන් තමයි ඔහුට පිළිවෙත තියෙන්නේ. අර කියන විදිහට නුවණින් දකින්න පුළුවන් නම් තමයි මේ සෝවාන් වෙනවා කියන්නේ පැත්තක් කියලා සරිත් සාමුදුර පැහැදිලි කරලා තියෙන්නේ. දැන් මහා කෝටිතරම් ගන්න ප්‍රශ්නයක් තිබෙනවා. සෝතාපන්නේන පනාවුසෝ සාරිපුත්ත වික්ඛුනා පතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. හරි දැන් ඉතින් සෝවාන් නයි කියලා කියනකොට වික්ෂුහෝ මෙතන නම් වික්ෂු කියලා විතරයි තියෙන්නේ වික්ෂුණිය හෝ පාහක හෝ පාසිකා හෝ. දැන් මොකද කරන්න ඕන? දැන් අපි මෙතෙන් වෙනත් පෙළකින් තියෙන වචන ටිකක් ගනි. සක්කාය දිට්ඨි කිච්චා සිලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි කියලා කියන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය ඇසන හෝ කන හෝ නාසය හෝ ආදී වශයෙන් අරමුණක් ආරම්භණයක් උපදින වෙලාවට අර නිත්‍යකත ගැනීම අල්ලා ගැනීම සක්කාය පංචස්කන්ධයයි නිත්‍ය මමකත ගැනීමයි සක්කාය නිත්‍ය anu පංච උපාදානස්කන්ධයයි. දැන් අල්ලා ගන්න නැත්නම් උපාදාන කැඩෙනවා. සක්කාය නිත්‍ය කැඩෙනවා කියන්නේ වැරද දැක්කම නේ. අපි නෙමෙයි වැරද කරලා තියෙන්නේ, ලෝකෙ නෙමෙයි මේ වැරද සිදුවෙන්නේ. ඒක තේරුම් ගත්තාම අන්න අර සෝතාපන්න කියන වචනේ ඇතුළේම නම් සක්කාය නිත්‍ය විදිහට පිළිබිත පරාමාස දැන් බලන්න සීලපත පරාමාසයේ තියෙන අවබෝධය වෙන ඔබට. ඔබ හිතුවනම් පංචිල්ලෝ, අර්ධිල්ලෝ, දසිල්ලෝ, සාමනෙල සීලෝ, උපසම්පදා සීලෝ මත්තෙන් මං රැකලා නිවන් ලබනවා කියලා. ඒ සීලිය තුලින් තමයි. දැන් පංච ප්‍රාදාන ස්තන්දේ අනිද්දුකානාත්මය පෙරොන්මගෙන ඉදිරි ගමනක් නැහැ. එහෙනම් අන්න සීලයෙන් යන්නේ බේ කියන එක හේම කෙනෙකුටත් කැඩෙන්න පුළුවන්. කොතරම් දුරට මේ වරදව තිබෙනවද කියනවනම් පංචිල්ල, අර්ධිල්ල, දසිල්ල, සම්පදා සීල කිසිවක් ගන්න නැතුව සීල වෘත කියලා අද ලංකාවේ රටේ නැති එදා අනුගමනය කළ අජගෝසුනක තියෙන වෘත වලට විතරක් සීලබ්බත පරාමාසය කියන්නේ පුරුදු වෙලා ඉන්නවා නෑ. තමනු පුද්ගලෙක් වශයෙන් සංවර වෙන එක තුළ මං නිවන් ලබන්නේ කියලා හිතන් ඉන්නවා නම් එතනත් සීලබ්බත පරාමාසය බව ඕන කෙනෙක් පිළිගන්න තේරුම් ගන්න මේ කාරණා ඉදිරියට යමු. දැන් අරිසෝවාන නම් දැන් මොකද කරන්නේ? සමහර අය මේ සිත එකඟ කරගෙන යම් භාවනාවකට ඇවිදින්නා අරමුණක් අරගෙන සිත නතර වෙනවා. ඉන්හාට කරන්න දෙයක් නැතුව බලන් ඉන්නවා. ඔය ඇත්ත ඒ බඳු ධර්මයේ තේරුම් නොගෙන කරන්නා වූ සරල භාවනාවක් තුළ භාවනා කරන්න සුසුමත්තමට සිසුන් වරනා විතරයි ඔය සිත එකඟ වුණයි කියලා කියන්නේ. එහෙම නෙවෙයි මේ දැන් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැතුව බලන් ඉන්නවා. මේක ජීවිත කාලය තුළම කරන්න දෙයක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න. දැන් බලන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාසවලට පසුව තියෙන්නේ මොනවද කියලා? කාමරාග ව්‍යාපාද කියනවා, සාමරාග පටිග කියලා කියනවා. මොකද්ද මේ? අන්න 365 දවස දින්ද හැරුණු එක ඔබ කල්පනා කරන්න ඔබ මේ ලෝකෙට මුහුණ දෙනවා ඉන්ද්‍රිය පහකින් සමනෝ ද්වාරයෙන්. එතකොට ඔබට කැමැති පරිදි නම් මේ අරමුණු වෙන්නේ ඔතන ඔබට ඇලී නැති වෙනවා. සංරාග කියනවා ඒක. මේ කැමැත්තට ඉඳ නැති වෙනවාද? එතන ඉක්මනින් කියන් තියෙනවා. ඒකට ව්‍යාපාද කියනවා. උදාහරණයක් අපි ගනිමු. මෙලම හැපි සිද්ධියක් සිදු වුණා. යම් හිතවත්කම් අප යම් ගමකට ගිය කෙනෙකුට තමක් හැද පොදියාය සමුදු විශාල මුදලක් තිබෙනවා ගැන ගන්න ලැබුණා. ඔහුට කාමරාගෙ ඉපදුනා. මේ ටික හොරකම් කරන සැපවත් වෙන්න පුළුවන් කියලා. ඒ හොරකම කරන්න ගියාම ඔහුට බාධාවක් ආවා. ඒ බාධාව ඔහු ජයගත්තේ ලක්ෂ 5කට 5 දෙනෙක් ඝාතනය කිරීමෙන්. ව්‍යාපාදයේ ස්වභාවය අන්න බලන්න. එතකොට අද මේ සමාජයේ තෝරන වෙන්නේ කාමරාග ව්‍යාපාද උපදිනකොට ඒවන් ප්‍රතික්‍රියා ඒවට ප්‍රතික්‍රියා දක්වලා ලෝක විනාශ කරන බණක්ද භාවනාවක්ද ඒක නොකර ඉන්න බණක් භාවනාවක්ද අන්‍යවී වර්තමානයේ ඔබ කොතන ප්‍රේතියත් ඔබටත් මේ ලෝකයේ සමග මෙන්න මේ කාමරාග ව්‍යාපාද හට ගැනීම සිදු වෙනවා ඔබ ඒව මේවන විට අවකාශකට ඇති බැවින් ඔබේ සංහානසේ බැවි ඔබ ඒකට ලෝකෙට දොස්තරන් යන්නේ අපි සිතක් හදාගෙන සංසම්ම හිතන් ඉන්නවා මේ ස්කලංකව අපිට මේ කලබල කරදර ඇති වෙනවා කියලා බොහෝ දෙනා ලෝකෙට දොස් පවරනවා. නෑ ලෝකෙ බ හේතු කවදක් තිබුණා කියලා. ඔබ ඒ කලබලයටපත් වීම ඔබ ළඟ තියෙන අනුපාඩුවයි. දැන් මේක ස්වභාවයෙන්ම බාහිරින් ගැටෙනකොට මේ කාමරාග හටගන්න එක සහ කාමරාගයන් තියෙන තියෙන ව්‍යාපාද හටගන්නවා. දැන් කාමරාග ව්‍යාපාද තුනී කිරීමයි භාවනාව. තව එන්න ඕන එන්නකො කොහොමද තුනේ කරන්නේ තමන් සංගවා ගත්තා නම් තමන් පුරුදු කරගත්තා නම් ඒවා එන මොහොතට ඒවා කයට වචනට දෙනවා නම් අතල සතිපට්ඨානයක් භාවනාවක් නෙහේ එතකොට ආයත් පුතක් ගැන බවට පත් වෙනවා ඔබ නමුත් සිහිය වැඩි අඩු මට්ටමකදී මෙසම මෙසේ ටිකක් දුර යා හැකියි නමුත් මෙතන පැහැදිලි කරනවා කරුත් මහ රහතන් වහන්සේ සෝතාපන්නෝ පික්ඛෝ ආවසෝ කොසිත සම්කුසිනෙක් සෝවාන් වුණානම් කොත්තිපේනි ආයිත් උන්වහන්සේ වදාළනවා ඉමේ පංචපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ අනාත්මතෝ යෝනිසෝ මනසකරොත් වෙන කරන්න දෙයක් නැහැ තවදුරටත් ඔබලම උපාදානයන් පවතිනම් උපාදාන අනුසයන් තණ්හා අනුසයන් ඒ නිසා ඔබට බාහිරින්ද ගැටෙද්දී හෝ මනෝද්වාරයෙන් මේ ස්කන්ධයන් හට ගන්නවා හටගෙන ඔබ සිහි අවුල් කොට ඔබ තුළ සිටින මායයා ඔබ විනාශ කරන්ට කාමරාග ව්‍යාපාද මගින් ක්‍රියාවක් පිටපත් කරන සමාජයට ඔබ ඒ දිද දෙනවා නම් භාවනා කරන කෙනෙක් වෙන්නේ නැහැ. මෙන්න භාවනා කළ යුතු තැන වර්තමානයේ. ඉද බීම තුලින් නිත සුඛ ආත්ම කොටගෙන නැවතත් කන්නානුසේ ඉතුරු වෙමින් නැති වෙනවා. නෝනින් දැකීම තුලින් ඇති වෙන්නේ නැති වෙන බවට පත් වෙන නිසා කන්නානුසේ ඉතුරු නොවෙමින් නැති වෙනවා. අන්න එහෙමයි ද්වේෂක්‍රය, මෝහක්‍රය සාදක්ඛය ආරම්භ වෙන්නේ තුනීම ආරම්භ වෙන්නේ මට නම් හිතෙනවා සිය දහස් වතාවක් පෙරම් පුරනවා කියලා කියන්නේ මෙන්න මේකයි මේක වඩන්න ඕන සංඛ්‍යාව ගණන් හදුවොත් එහෙම ලක්ෂ කෝටි සංඛ්‍යාවක් දවසකට 10,000 වතාවක් විතර අපිට මේක දකින්න පුළුවන් එහෙමයි කරන්න ඕන කාරණා ඒ විදිහට මේක භාවිතා වෙනකොට නිරන්තරයෙන් අන්න අර කාමරාග උපන් කාමරාගයන් හටගන්නවා කයට වදිනට නොදෙන නිසා මම කොට මගේ කොට ගන්න නැති නිසා ඒවට නැති වෙන්න සිද්ධ වෙනවා හේතු ඉතුරු නොතබා. දැන් ඉතක එහෙමනම් සෝවන් පුද්ගලයා මේ පංචපාදස්කන්ධය අනිදුක්ඛානාත්ම වශයෙන් බලන විට ප්‍රතිඋත්සාහ උත්තර දෙනවා මැදදී 50ක් කියලා කියමු අපි මූලික සත්‍යයන් කියන්නේ. තුනීවන විට තමන්ට තේරෙනවා එදාතරම් තමන් කාමරාග ව්‍යාපාදයන්ට සක්‍රිය නැති බව ප්‍රතික්ෂේප දක්වන්නේ නැති බව ඒ නිසා දැවි ලෝකේ විනාශ කරන්ට යන්නේ නැති බව කායත වචනට දෙන්නේ නැති බව සිතතල එන්නත් පුළුවන් ආවම දකිනවා ඉඳ නැහැ එයාට කායත වචනද විත්‍යාවට නගන්න අන්න එහෙම මධ්‍යම ප්‍රමාණයට වැඩිනකොට තව කවුද දන්නේ තමන් නරන විට අනිත් අයට තේරෙවිය පුද්ගලයාගේ වෙනදා නැති ප්‍රියශීලී බවක් කායික වාචික සංවරයක් දරා ගන්න පුළුවන් හැකියාවක් බලන්න මොකද්ද මෙතන සරණ කරගෙන තියෙන්නේ කියලා තමන් ළඟ තියෙන තණ්හානුසය දුරු කර ගැනීම සඳහා සිදුඳු කෙනෙක් භාවිතා කරනු ලබන්නේ පංච උපාදානස්කන්ධය හට ගන්න විතය නිත්‍ය සුඛාත්මකත නොගෙන අල්ලා නොගෙන නැති ලින්කාරය. දැන් මෙතන නොවේද ධම්මං තරණං ගච්ඡාමි කියන්නේ. සක්කලිහි නියන්ට වදාලා අනිදුක්ඛානාත්ම සංස්කාරයන් අනිදුක්ඛානාත්මයයි ධර්මය. මේ සංස්කාරයන් අනිදුක්ඛානාත්මේ වළංගු වෙන්නේ වක්කලිත විතරද? මේ අපි හැමෝටම වළංගුයි. අපි ඉතින් එහෙමනම් මේ ධර්මයේ සරණින් නිවේද දුකින් මිදෙන්න බලන්නේ. බලන්න මේ සමාජය ධම්මං සරණං ගච්ඡාමි කියමින් ධර්මයේ සරණින් කොතරම් ඈතකින්ද ජීවත් වෙන්නේ. ඒ නිසා නේද මෙතරම් මේ අවුල් බහුල, සොරමරකම් බහුල, මිනිමරා ගැනීම බහුල. අපේ සාමකාමී රටක් හදන්න ධර්මයේ සරණ මිනිසුන්ගේ හදවත තුළ ප්‍රයත්නව කිරීම හැරෙන විට ප්‍රධාන වශයෙන් කළ යුතු වෙන ක්‍රියාවක් තියෙනවාද? නීතිය මගින් සම්මුතිය මගින් යම් පාලනයකට යටත් කරන්න පුළුවන්. නමුත් මේ මුල් උදුරා ගැනීමක් වන්නේ නැහැ. නීතිය පිළිනො ගන්නායට නීතිය මගින් මේ දේවල් පාලනයකට යටත් කරන්න ඕන. අපි මේ උත්සාහ කරන්නේ නීතිගරු උත්සාහ සදාචාර ධර්මයට තවදුරටත් තනිව ක්‍රියා කිරීම තුළින් තමන්ගේ චිත්ත සංස්කාරය තුළින් මේ ලෝකයා දුකටපත් කරන මූලයන් නැසා දමන පිටකඩාවයි. එනිසා මට තිබෙනවා ධම්මං සරණං ගච්ඡාමි කියන වචනට ගැඹුරු තේරුමක්. ඔබ තේරුම් ගන්න. ඒ මොහොතින් මොහොත සරණ කරගත යුතු අනිද්දුඛානාත්මය ධර්මයයි. ඒ ඔබින් ඔබේ ඔබේ තණ්හානුසය ශේ කරමින් ඔබ ටිකින් ටික දුකින් මුදා ලබනවා. තේරුම් ගන්න. එහෙනම් කාමරාග ව්‍යාපාද තුනී වෙනවා. දැන් මහා කෘති හිමියන් අහනවා. සකදාගාමින සනාඋසු. සකදාගාමී පුද්ගලයා. සකදාගාමින පනාඋසු සාරිපුත්ත. මොකද කරන්නේ? වික්ුණා සතමේ ධම්මයන් සමාස්කාරක් බයි. ඉතින් මම මේ නිරන්තරයෙන් මේ පාළිය ඉදිරිපත් කරන්නේ නැත්තේ කරන්න ඕන කාරණාව අරකමයි ආයේ. තවත් තියෙනවා කාමරාග ව්‍යාපාද විනාශ වෙන්න කාලය. අනේකයි තෝකතෝකං කනේ කනේ කියලා කිවි ලොකු ලොකු දේවල් ඉස්සරලා අහු වෙන්නේ ඊට පස්සේ සැඟවන පොඩි පොඩි දේවල් දකින්න හම් වෙන්නේ සිහියට. මෙන්න ජීවන ප්‍රතිපදාව ජීවත් වෙන්නේ මේ සඳහා. අම්ම කරගත්ත දෙයක් නැත්තම් අම්ම කරගෙන දරුවන් ගෙනින් අනිත් පැයෙනුයි ඉඳම් කරගෙන පෞද්ගලිකව මේ සඳහා ජීවත් වෙන්නේ. වෙන කිසිදු දෙයක් තේරුම් ගත්ත පුද්ගලයාට ලෝකේ කරන්න දෙයක් නැහැ. බාහිර කාරණා සියල්ල කෙරෙහි යහපත් දේවල්. ඇතුළතින් මේ දේ උහු කරනවා. Taman gigal වෙන සඳහා. Taman සරණ කර ගැනීම කියන්නේ පින්නතින මේකට. ධර්මයේ සරණ කර ගැනීම කියන්නේ මේකට. අත්දීප සූත්‍ර වල පෙන්වන්නේ අත්දීප අභික්‍රේ විහෙර තාත්ත සරණ අනඤ්‍ය සරණ ධම්ම සරණ අනඤ්‍ය සරණ කියලා. බුදුන් වහන්සේගේ අවවාදය අපි පිළිපදින අය බවට පත් වෙනවා. අනිවාර්යෙන් ප්‍රතිපත්ති පූජාව කරන අය බවට පත් වෙනවා. බුද්ධ අවවාදය. එතකොට එහෙමනම් මේ කාල සීමාව ජීවිත දෙකක් වෙන්නත් පුළුවන්. අවුරුදු 50කටත් වෙන්නත් පුළුවන්. ඒක තම තමන් භාවිතා කරන කර්මද. ඇතැම් විට ගුරුවරයාට ඉස්සෙල්ලා ගෝලයාට යන්න පුළුවන් බවටත් මාතික මාතා කතාවේ සඳහන් වෙනවා. යම් විටක මෙසේ තුනී වී ගොස් කාමරාග ව්‍යාපාද. බාහිරට ගැටෙන විට කාමරාග ව්‍යාපාද උපදින් නැති තැනක දැනීම හට ගන්නවා ගැටීමක් ඇලීමක් නැති තැනක සිත වෙනස් වී තියෙන බව දැනෙනවා නම් ඔබේ සිත ඇතුළත ඔබට වැටහෙනවා නේද දැන් දැවෙන්නේ නැහැ කියලා. මේක නේද දැවීම කියලා කියන්නේ. ඔබට වචනයක් ඇහුනම කේන්ති අවදින් ගහ ගන්න දැන් ඔබ දැවෙනවා. තව කාරණයකදී ඔය කම්පණය වෙනවා අඳනවා දුන්නා වැඩි වෙනවා ඔබ දැවෙනවා. මෙන්න මේ බාහිර සාධක හේතු කරගෙන මේ සිදුවෙන ආ උ දැවීම නැති වෙන එක නේද මෙන්න වෙනවයි කියලා කියන්නේ. බැරිලා පොරිලා තියෙන්නේ නේවන. ලබා ගත්තාම නේද තියෙන්නේ විකටම. ගන්න එක මේ මාර්ගය කිස්සේ. දැන් අනුවතන තවත් කරුණකට මම එනවා. අපි හිතමුකෝ මේම යෝනිසෝ මානසිකාරය තුළ කෙනෙකුට සක්‍රදාගාමි සෝවාන් සක්‍රදා අනාගාමි කියන තැන ආවයි කියලා. දැන් මේ වන විට පංචෝරම් භාගය තුනි විනාශ වෙලා සක්කාය දේශික ඉදිරික්කා සිලබත පරාමාස කාමරාජ පැටිය. දැන් සංයෝජන සූත්‍රවල සඳහන් කරනවා සංයෝජන 10ක්. පහයි තව රූප රාග අරූප රාග මනුස්සාවේ අවිද්‍යාව කියලා තව පහක්. මේ සමාජේ පාඩම් කරන් ඉන්නවා මේ 10ෙම කඩාගෙන නිවන් ලබන්න ඕනේ. කාම රාග ව්‍යාපාද තුනේ වුණා නම් රූප රාග අරූප රාග ඊළඟට තුනී කරන්න ඕනේ. රූප රාග අරූප රාග තුනී කරන්න නම් රූප රාග අරූප රාග උපදවා ගන්නට වෙනවා. කාගෙනද රූප රාග තියෙන්නේ? මේ කාම ලෝකේ අරමුණක් එක්ක ජීවත් වෙන ඔබ ළඟ හිතනවාද ඔබ රූප රාග තියෙනවායි කියලා? විදර්ශනාව තේරුම් ගත්තේ නැති සමාජයක විවිධ අරමුණු මගින් කෙලෙස් යටපත් කොටගෙන පදංග හෝ ස්කම්භ නීවරණය යටපත් කරන කාමච්ඡන්ද ව්‍යාපාද තීනෙද්ද උද්දච්ච විචිකිච්ඡා යටපත් කර ගැනීම තුළ ඔවුන්ට කාමයන් පාලනය කිරීමේ යටපත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි එබඳු අය තුළ බුද්ධ කාලයක පෙර රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන ඉපදුනේ. ඔවුන්ටත් මේ අල්ලා ගැනීම මම නොදන්නා නිසා ඔවුන්ට රූපී ධ්‍යානයේ මම වුණා. අරූපී ධ්‍යාන ලාභයට අරූපී ධ්‍යානයේ මම වුණා. ඒ වැරදි පාඩක දිහින් ඒවා උපදවගන්න තියෙනවා. බුදුන් වහන්සේ ධර්ම දේශනා අතරමින් මේ සමස්ත සමාජයේ මේ අනුයෝජන මේ පහට පහට බැඳී තිබු දෙපිටක් සිටි බැවින් ඒකේ දේශනා කළා වුණාට ඒක අදාළ වෙන්නේ රූපී ධ්‍යාන ලාභයට සාරූපී ධ්‍යාන ලාභයට කමනයි. විද්‍යාවනි වික්ෂුණී මහන්සලා විද්‍යා සූත්‍රවල සඳහන් කරනවා රූප ධානක් තියෙනවා සාන්තෝ සමාධිත් තියෙනවා ඒවා තියෙන අවිද්‍යාව මත දැන් වැටුණා ඒ නිසා මේ ඒක හදාගන්න හැටි මා දැන් දන්නවායි කියලා ඒ නිසා ඒ රූපී අරූපී ධානලාභය තුල තියෙන කාමයේ වෙනවට ඒවා මම කොටගත්තු මුලා එහෙම කෙනෙක් ඉන්නවා නම් තමයි ඒකට එහෙම තියෙන්නේ ඉන්සනකන තේරුම් ගන්න. ඒක හැමෝටම අදාළ දෙයක් නෙමෙයි. බොහෝ දෙනා කල්පනා කරන්නේ මේ 10ක්ම හැමෝටම කරන්න තියෙනවා කියලා. අපි ඉපදුනේ කාම ලෝකේ, අපි ඇලුනේ කාමයන්ට. අපට තියෙන්නේ ෝරම්බාගිය සංයෝජන පහ. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට ඒ ෝරම්බාගිය සංයෝජනයන් තුළ මම කොට මගේ කොට ගන්න එකමයි ඉදිරියටත් අල්ලා ගැනීමයි මම කියන එක තේරුම් ගත්තම එතනින් එහාට උවිත එහා සත්‍විත රජකම දුන්නත් ඒක අල්ලගන්න නැති තැනට මේ කටයුතු කරගෙන යන්න පුරුදු වෙන්නේ අපි. අල්ලගත්තත් මොනව අල්ලගත්තත් ලෝකෙ පැවුල රැඳීම. අල්ලා නොගැනීමනේ බුදුන් වහන්සේ වදාළේ. එහෙම තිබෙනවා නම් මෙතන තේරුම් ගන්න මෙන්න මේ කාරණාව. සරියුත් සාමුද්‍රව කියලා කියන්නේ බුදුජානන් වහන්සේ හැරුණේට ප්‍රඥාවට අග්‍ර උත්තමයා. අනිවාර්යෙන් එහෙම යන්න තිබෙනවා නම් මේ සූත්‍ර දේශනාව තුළ දේශනා කරලා තියෙවි එහෙනම් ඊළඟට රූප රාග වලදී වඩා ගන්න රූපී ඥාන රූපී ඥාන උපදවා ගන්න ඒවත් ලක්ෂණයට වඩන්න කියලා දේශනා කරලා තියෙනවා. බුදුන් වහන්සේට වර්ධින් හේතුවක්. මෙය මනවින් තේරුම් ගත යුතු දෙයක් මේ සමාජයේ. මේක අපි කලං කරගෙන තියෙන්නේ. හැම දිනාටම කැලේ සත්‍යපස්කත ධාන උපදවාගෙන රූපී ධාන අරූපී ධාන උපදවාගෙන විදර්ශනාවට නගරහත් වේවි කියන මතයක් දේශනා වෙනවා කියනවා අපට හෙන පොත්පත් වලත් තියෙනවා. ඇයි මේ තේරුම් නොගන්නේ බුද්ධ කාලීනෝ මේ අන්ත දෙකේ හිටියය. තේරුම් ගන්නකො මේක. අන්ත දෙකට හිටියා. කාමසුකල්ලිතාන යෝගියා තමයි සක්කායදී පීඩිතා පිළිබඳ පරාමාස කාමරාග පකේ වලට බඳුනේ. ඒ සමථයාත්මකින් යටපත් කරගෙන තමයි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කාමරාග වෙනුවට තමයි රූපරාග මානුද්දස්ස අවිද්‍යාව අරූපරාග මානුද්දස්ස අවිද්‍යාවට බැඳුනේ වැරදි පාරෙන් ගිය නිසා. මේ බුද්ධෝත්පාදයේ බුදුබණාස අපි මේ වැරදි පාරේ යන්නේ. එච්චර මහන්සියෙන් තොර නැහැ. මේ උපදවා ගන්නට දී සමාජයේ බයක් ඇලේ තියෙන සම්පූර්ණ සමාජයෙන් වෙනලා ආහාර පාලනය කරන මහ විශාල වදයක් දුකක් වෙන්නේ. ඒක තියෙනවනම් මේක කරන්න බැරි දෙයක් බවට පත් වෙනවා. අර මහායාන බුදු සමයේ අපි කල්පනා කරන විදිහකින් බුදු වෙන්න යනවා කියලා නිකන් ඉන්නේ. අපිට සම්මා සම්බුදුරු එක්කම පහළ වෙන්නේ. මහා මායානේ සම්මා සම්බුද්දත් කරත් කියලා නිකන් ලබන්න කීතනක් කියලා අපි කල්පනා කරනවා. ඒ වුණත් මේක ප්‍රායෝගික නැහැනේ මහායාන කියන්න. කල්පාන්තයක ඊට පස්සේ ඒක බුදුවරට අනි පහළ වෙන්නේ. එහෙනම් මිනිස්සු අතර ඔක්කොම ඇවිදින වැරුණාම තැනපීමක් හම්බ වෙන්නේ. ඒ පෙන්වන කතාවේ අපි තේරුම් ගන්න ඕන වෙනස් ආකාරයේ. මේ අපි කතා කරන අරහන්ත බෝධිය කියන தത്വෙට තමයි ඒගොල්ලෝ කතා කරන්නේ පත්වීම මුල් කොටගෙන නෙවෙයි ලබා ගන්නා වූ නිවි මුල් කොටගෙන බුද්ධ කියන වචනේ. ඒකපදේ ප්‍රායෝගිකයි. අනිවාර්යයෙන් මේක සාමාන්‍ය தත්ත්වයක් ප්‍රායෝගිකව ක්‍රියා කරන හැටි தත්ත්වයක්. ඒ ක්‍රියා කිරීම සඳහා මේ දේවල් තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මෙතන කටපාඩමට එහාගේ දැක්මක් ගැනීමක් අවශ්‍යයි කියලා අපි අනන්ත වාරයක් පැහැදිලි කරන ලබන්නේ. එන්න එහෙමනම් මෙතන තේරුම් ගන්න තව කරුණක් මම ඔබට දෙන්නවා. ඔබ අසහ පිළිනවද? පංචුද්දම් භාග පංචෝරම් භාග්‍ය සංයෝජනං පහය කියන වචනයක්. පහළ කොටසට බැඳෙන සංයෝජන බැමි පහ අපහැර දමා ප්‍රමිමින් අනාගාමි වූ කියන වචනයක් පිටකේවල සඳහන් වෙනවා. අනේ එහෙම කෙනෙක් අපි හිතමු මෙලියා කියලා. ඌ අපාය දියන්නේ. ඔබ රූපී අරූපී බඹතල දුක දින්නේ නැහැ. ඔබට කියන පංච සුද්ධාවාස කියලා තැනක්ම ආගාමී ආපහු වෙන්නේ නැහැ. ඊට පස්සේ බණපත කියලා තියෙනවාද ඉතිරි සංයෝජන පහ කරනවා කියලා අනාගාමී බඹතල උපන්නාය. නැහැ එතනින් පිරිනේනවා කියලා තියෙන්නේ. ඒ නිසා මුවත් ඔබට තේරුම් ගන්න බැරිද එහෙනම් කඩන් දෙන සංයෝජන පහක් නැහැ කියන එක අනාගාමියාට. ඉතුරු ස්කන්ධ නිමියාම හැරෙන එක තව පහක් නැහැ. ඇයි හේතුව ඒ පහත හොහුනේ නැහැ ධර්මයේ තුලින්. බුදුරජාණන් වහන්සේ වදාළ සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්මය කියන ධර්මයෙන් මුලින් පිරී අරගෙන යන්නේ නම් අපි දැනට බැලලා ඉන්නේ කාම ලෝක වලට ඒ සංයෝජන කරනකොට අපට තවත් යන්න බැඳෙන සංයෝජන ඉතුරු වෙන්නේ නැහැ. යන්න රූප රාග රූපාවල ඉතුරු වෙන්නේ නැහැ. මේ කාම අරමුණු යටපත් කරගෙන යමෙක් මේ රටේ කොහේ හරි ඉන්නවා නම් රටේ හෝ ලෝකේ රූපී අරූපී ධානාලාභියෙක් කියලා බුදුන් වහන්සේට නම් වුන් দমনය කරන්න හැකියාව තිබුණා නමුත් අපිට පුළුවන් මේ දන්නේ නැහැ මොකද ඒ තරමට වුන් අහංකාර වෙලා ඉන්නවා නම් ඒ තුලින් ඒ පුද්ගලයාට විද්‍යාසූත්‍රලට තවත් මට ලස්සයි සූත්‍රයක් තිබුණා ඒක සඳහන් කරනවා රූපී ධානාලාභියා අනිදුක්ඛානාත්ම වශයෙන් බැලිය යුත්තේ තමන්ගේ රූපී ධානයයි ඒක හේතුව රූපී ධානයයි ඔහුගේ මම බවට පත් වන්නේ අපිට නැතිවම කොට අපි බලන්නේ අපිට තියෙන එක අපි අහුවෙන්නේ කියලා බලාගන්න මෙසේ මේ කරුණු පැහැදිලි කිරීමට තිබෙන නිසා තමයි එක ධර්ම දේශනාවක් නැතුව අපි මේ ධර්ම දේශනා මාලාවක් ලබාගෙන අපට තේරෙන දේ මේ සමාජයට කියන්නේ බොහෝ දෙනා මේ මුලාවෙන් ගලවා ගැනීම ආරම්භ නැති. ඔබට මා නිරන්තරයෙන් කියන කරුණක් තමයි මා කිව්වාට විශ්වාස කරන්න එපා මාව අදහන්න යන්නත් එපා. හොඳින් තුලනය කරගෙන මේ සිද්ධි මා මනින් පැහැදිලි කරන ලබනවා ඔබ තේරුම් ගන්න ඕනේ නෝනේ. පාසල් යන කාල සංයෝජන මෙන් 10ක් ඉගෙන ගත්තට පාඩම් කරගත්ත තඩන්න වෙන කියලා ලීවට ප්‍රායෝගිකව ගිහින් බලන්න ගමනක් බලන්න. අන්න මේ පත්තක් තේරුම් අරගන්න වෙනවා. එතකොට සරුත් හාමුදුරුවන්ගෙන් කොටිත හාමුදුරුව අහන්නේ අනාගාමි පන අවසෝ සාරිපුත්ත කතනේ අම්මායන් සෝමස්කතාව අන අනාගාමී මිනිස් සිටිනවා නේද තමයි අර තන ස්කන්ධය පහෙන් නැතිවී නැතිවීම අර පුරුදු කරගත්ත සිහිය දිගටම ස්කන්ධයන් නෙමෙයි යනවා තවදරට සිටිනවා නම් දැන් කාමරාග ව්‍යාපාද නැහැ නමුත් ස්කන්ධ පහට ගන්න විට අනිදුකානාත්මයෙන් බැලීම සිදු වෙනවා බලන්න ඕනේ මා එතන අරිත් ඔබට පැහැදිලි කරනවා අර වගේ අනිවාර්ය අංගයක් තිබුණා නම් දැන් සක්කාය දිට්ඨිය සිලබත වාස කැඩුනේ ක අනිවාර්ය අංගයක් කාමරාගය ආපද තුනී වෙන එක විනාශ වෙන එක හැමෝටම අනිවාර්ය අංගයක් මේ සතර ගමන ඊමාව සඳහා අර බුද්ධම් වාගේ සංවර්ධන කිරීම හැමෝටම අනිවාර්ය අංගයක් නම් අනිවාර්යෙන් සරුත් මහ රහතන් වහන්සේ මෙතන මේ අතුලත් කොට දේශනා අපට පිළිනවාමයි. ඒ අනිවාර්ය අංගයක් නොවන බැවින් ධර්මයේ තේරුම් ගත්ත අයට මේ බුද්ධම් වාගේ සංවර්ධන පහක් නැති බැවිනුයි උන්වහන්සේ දේශනා කරලා නැති. අපි අහුවෙලා ඉන්න තැනගෙන බලමු. ඒක අපි හදාගන්න බලමු. අදාළ තැනට ආවම අපට තේරෙයි මේක උතරම් ප්‍රායෝගික විශ්ලේෂණය. අපි ඉස්සේ පැහැදිලි කරන්නේ දවසක් දෙකක මහන්සියකින් නෙවෙයි බොහෝ කලක් මේ පිළිබඳව ත්‍රිපිටකයේ ආශ්‍රිත සහ ප්‍රායෝගිකව කර්ම හැදෑරීමෙන් අනුසරුවයි. ඒ අපට පිළිගන්න ඒ ඔබට පිළිගන්න කියලා ඔබ බල කරන්නේ. අපට වැටෙනවා ඇයි විවුර්ත කියලා. අපට වැටෙන දේ අපි ඉදිරිපත් කරනවා. වැරදි නම් විවේචන ඉදිරිපත් කරන්නට අයිති තියෙනවා ඒක ඇතුළත් නැහැ. අප විශ්වාස කරනවා වඩාත් මේ ප්‍රායෝගිකයි කියලා. විසා තේරුම් ගන්න බලන්න. දැන් තවදුරටත් මේ සමාජ ජීවත් වෙන්න වෙනවා. ඔනෝය විහිදී ඉන්න බෑ අනාගාමි වුණාම කියන වචනේ තේරුම තේරුම් ගන්න. සුදුඳුමින් ඉන්න බැරි කමක් නැහැ. නමුත් කින්නහා සමාජයේදී කාමරාග ව්‍යාපාද උපදිනවා ඒක ක්‍රියාවට නගන්න පුළුවන්. අනාගාමි බුද්ධලේ සකෘදාගාමි බුද්ධලේ හත්තුනේ. මේක ලොන විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් ඒක මේ මුතු සුසි කියලා මම හිතන්නේ. යොබදී වෙන සම්බන්ධතාව ගැන කල්පනා කරන්න. බිනිද පුතඥාන තනියා සෝවාන් සකෘදාගාමි අනාගාමින මේ දෙදෙනාගේ සම්බන්ධතාවයන්ට බාධාවක් පවතින්නේ නැහැ නේ මග. ਉਹ දන්නවා මේක තුනී වේතුව නමුත් අවශ්‍යතාවයන් ඉටු කරන් తీද දෙන්න වෙනවා. අනිත් පැත්තටත් එහෙමයි. බිරිඳ දියුණු නම් සැමියා නොදියුණු නම් ඒක ਉਹ බාධාවක් වෙන්නේ නැහැ. මොකද ඒවා තියෙනවනේ තමන්නම. ඒක වඩා කාමරාග ව්‍යාපාදයන්ට රාගයන්ට බර නොවි ඒවා ලෙන්ගත්කමට බරව සෙනහසට බරව ඉස්සරහන් පුළුවන්. ඒක වඩා ආදරේ කියන්නේ එතනයි. බුදු සමය ආදරේ කියන්නේ ඔය කාමරාග ව්‍යාපාද වලට නෙවෙයි. සින්දි චිත්‍රපට වල තියෙන ලව් කියන එකක් නෙවෙයි. ඔය ලෙන්ගත්කම කියන්නේ. මේ ලෙන්ගත්කමේ ස්වභාවය තමයි ගැටීමක් නැතිකම. මොනවටද? මේ බුදු tattvekedi ධර්මයෙන් දියුණු වෙන තැනියා හෝ බිනිද වඩා තමන්ගේ සහායකාට හෝ සහායිකාවට ලෙන්ගතු වීම සිදු වෙන්නේ. ගැටීමක් ඇති වෙන්න ඕන. පිටත්යන් තේරුම් අරගන්න. නමුත් අනාගාමි කියන தත්යන් දෙනකොට සිත්තේ එන අරමුණ මම කොට ගන්න නැති නිසා කාම රාග ව්‍යාපාද එතනදී ස්වභාවයෙන්ම ඒ සක්‍රීය භාවයේ අක්‍රිය වෙනවා. ඉතින් නිසා ඩෝන්ට් ඒවෙන්ද කෙනෙකුට ඕනේ නැහැ. අදුම පිළිමල ගැටලුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. දිගේ ඉන්න දෙයක් කියන්නේ. එතනින් තියන්නේ එපෙක්කල් දී සමාජයේ කටයුතු කරන්න පුළුවන් කෙනෙකුට එකයි එකින් කියන්නේ. එතනින් මෙහාට උඩ අපදසම හැරෙන විට වෙනත් යට වෙන දෙයක් නෑ නේ. මතු කරගන්න දෙයක් නෑ. දැන් අනිත් කාරණාවලදී නිවීම යට වෙලා තියෙනවා. ਉਹ මතු කරගන්න උත්සාහයෙන් ආයෙ යට වෙනවා. දැන් ඉතින් ආයෙ මතු කරගන්න යට වෙන්න දෙයක් නැති නිසා මතු වෙලාම පවතිනවා. ඔබට තේරෙන්නේ මේ තත්ත්වයන් වෙන විට හැම විටම ඔබ සතුට හොයන ලෝකෙ පස්සේ පන්නන එකක් නෑ. සතුටින් ජීවත් වෙනවා කියලා. පුතර්ජන සමාධිය තමයි සතුට වෙන්න කාරණා ලෝකෙ හොයන ලෝකෙ පස්සේ පන්නන්නේ. ලෝකෙ තියනවා කියලා ස්කන්න. මේ නීවරණ කියන ධර්මයන් ප්‍රහාණය වෙනන් පස්සේ හැම දෙයක්ම උපේක්ෂාසාරත වෙනකොට උන් සතුටින් ඉන්නවා. සතුටින් යමක් කරනවා වුණාම නැති වෙන්නේත් නෑ. හොයන්න යන්න දෙයක්ත් නෑ අමතු වෙන්නේ. ඒ උපදවා ගන්නවා සතුට දවල් රැයට පැයකට තිල්ලා නැතිවලා යන්න. එන දන්නකම නිසා නැවත නැවත හොයන්න හදනවා. නැවත නැවතත් නැති වෙනවා. නමුත් ඔබ නීවරණ ටික ඔබෙසිකින් ඉවත් කරලා බලන්න. ඒ ක්ෂේම භූමිය. සියලු සම්පත්තලෙන් පිරි. කතරම් සෞම්‍යද කතරම් සුන්දරද. චින්තකින් පැහැදිලි කරනවා. එහෙම නැත්නම් බද්දේ කරත්ත කියන සූත්‍රය සමහන් කරනවා. උත්තරීතර හුදු කලාව තරම් මිතරික් මත හම් වෙලා නැහැ. උත්තරීතර දුක කලාව උත්තරීතර දුක කලාව කියන එකේ තේරුම ඔබේ ස්කන්ධ පංචකය තුළ මම නම් වූ මුලාව නැති විට තිබෙනා වූ සුවය. දෙන්නක් තව ටිකක් කියලා කියන්නවා. සකෘදාගාමි අනාගාමි. දැන් අනාගාමිය මේ නොවන පුද්ගලයෙක් මේ තව ටිකක් ජීවත් වෙනවා. ඒ පිළිබඳව ඉතින් අපට වචනෙන් තමයි කතා කරන්න වෙන්නේ. ඉතින් බලමු අපි කවුරු හරි කොහොමද කියලා. මොකද කරන්න ඕන? පරිඋත්සාහවරුන් කොටි සමුදුවන්. බලන්න සවදුරටත් අර තණ්හා අනුසය තුළ යම් දෙයක් තිබුණා නම් එය මතුවෙන එකයි සිදු වෙන්නේ. ඒ විදිහට කාමරාග ව්‍යාපාදනේ. එතකොට අනිදුක්ඛ අනාත්ම නම් කිය ආලෝකය හමු වෙදී තවදුරටත් තණ්හාංශය ඉතුරු නොවෙමින් නිමා වීම සිදු වෙනවා. සරුත්සාමුද්‍ර උත්තර දෙනවා. මෙසේ අනාගාමී වූ පුද්ගලයා මේ අනිදුක්ඛානාත්ම සංගලීමේදී රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. කොච්චරම ගන්න ප්‍රශ්නයක් තිබෙනවා. අරහතපනාවසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිතාතබ්බා. රහතන් බවට පහන්සේ බවට පත් වෙනවා නම් දැන් ඉති මොනවද මේ මෙනෙහි කරන්නේ? මෙතෙන්වත් උත්තරයක් සපයා දෙනවා. මේක තේරුම් ගන්න ඕන කාරණයක්. අරහතාපිකෝ ආවස කොට්ටික නප්පිකෝ ආවස අරහත උත්තරින් කරණීය. ආයස්මත රහතන් වහන්සේට අලුතින් කරන්න දෙයක් නැහැ. කරපු දේවල් වල තරම් දෙයක්වත් නැහැ. කතස්සවා ප්‍රතිචේව අභිචිනේ ධම්මා භාවිත බහුලී කතා. කරපු දේවල් වල තරම් දෙයක්වත් නැහැ. නමුත් මේ ධර්මතාවය අනිදුක්ඛ නමති අනාත්ම නමති ධර්මතාවය භාවිත කළා, බොහෝ කොට භාවිත කළා. ඒ භාවිත කළ පුරුද්ද අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. දිගින් දිගටම ඒ අනාත්ම දර්ශනය තුල යනවා. කුමක් සඳහාද? විත්ත ධම්ම සුඛ විහාරාය චේව සංඝත්තන්ති සති සම්පදඤ්ඤාය ඡාති. ඔබ කිසියම් ආකාරයකට අභිධර්මයේ කියන කොටස කියවලා තිබෙනවා. සෝමනස්සසගත දෝමනස්සසගත විත්තික සම්පූර්ණ විකෘතිජේක විත්තිකත විත්ත කියන වචනවලට යටත් නොවි ක්‍රියාසිට කියලා. ක්‍රියාසිට කියලා වචනයක් අහලා තියෙනවද? ක්‍රියාසිට කියන්නේ ක්‍රියාවන් කිරීම සඳහා ඒ අවශ්‍ය ක්‍රියාවට සිත් පහළ වෙනවා. ආහාර ගැනීම, නිදා ගැනීමට, ධර්ම දේශනා කිරීමට, සාමය ගැලවීමට, තවත් කටයුතු ඒ වස්කන්ධ පංචකයන් තමයි. ඒ උපාදානයන් නැහැ. ඇති වෙන දේ නැති වෙනවා. පංචස්කන්ධයන් තමයි. බලන්න දෙයක් නැහැ, බැලෙනවා. නිරන්තරයෙන්. නිරන්තරයෙන්ම එතකොට උන් සිටින්නේ අනිදුක්ඛානාත්ම නම් වූ දර්ශනය තුල. 100%ක්ම ස්කන්ධ පහෙන් පහට අනිදුක්ඛානාත්ම නම් වූ ධර්මතාවය තුල. දැන් බලන්න අනිදුක්ඛානාත්මය තේරුම් ගත්ත නම් මොකද කරන්න ඕන කියලා අහුවාම දෙන්න තියෙන උත්තරේ කොහොමද? ඔබේ සිතේ තවදුරටත් කාමරාග ව්‍යාපාද තිබෙනවා ඔබට තේරෙනවා නම්, ඔබ බාහිර සමාජය සමග තවදුරටත් ඇලෙනවා නම්, ගැටෙනවා නම්, ප්‍රතික්‍රියා දක්වන්නට යනවා නම්, වෛර කරනවා නම්, ඔබේ මේ මමත්වයේ ශූන්‍ය වේ යයි. එසේ වන්නේ තවදුරටත් අනිදුක්ඛානාත්ම නම් වූ විදර්ශනාවෙන් නොනින් දැලීම තුළින්. එනම් ඉතින් මොකද කරන්න ඕන කියලා අහන්නේ නැතුව 100%ක්ම බාහිර ලෝකෙ සමග ගැටෙන්නේ නැතුව විඳින්නා නැති සෝය හමු වෙනතුරු මේ මග යන්න. සතු වෙලි නැත, වැරදීමට තැන් නැත, හේමුලා වීමට හේතුවක් නැත. අවශ්‍ය නම් අවශ්‍ය මතුවෙන ගැටලුවකදී නැත්නම් දිනුවකදී ඒ ඇසුර ලබා දුන්නා වූ කල්යාණ මිත්‍ර සේවනය සමග අදහස්ව හුවමාරු කර ගැනීම ප්‍රගතිගාමීව පමණයි. ඇතැම් භාවනා මාර්ගවල යන අය සෝග හදා ගන්නවා, උමන්ත කියන බවට පත් වෙනවා, ශාස්ත්‍ර කියන මම් බවට පත් වෙනවා. නොයෙකුත් මේ විපර්යාස අපි මේ රටේ දැකලා තිබෙනවා. මතක තබා ගන්න පිටිපිටිය තුළ කොතනකවත් ලක්ෂණය තේරුම් අරගෙන ගමන තුළ මෙහෙම උණයි කියලා, පඩවැල් කටින් ආවයි කියලා, අමුතු හිලිවැත්තයි කියලා, ඇඟ හිරිවැටුණයි කියලා මෙහෙම කිසිම තැනක නැහැ. මේවා සියල්ල තියෙන්නේ වැරදි පාරේ බව තේරුම් ගන්න. නිවැරදි පාරට වැටුනහම ඕනෑම දෙයක් අනිදුක්ඛානාත්ම නම් ඒව දකින් හැර තවත් කරන්න දෙයක් තියෙනවද? සීනා ජාති උසිතං කතං කරණීයං නාපරං ඉත්තත් ආයති අබ්බඤ්ඤා සිබුද්ධං සිල්ලසනිය. ජාතිය සේවිය, බඹසර වැස්ස නිමාවිය, මොකද්ද බඹසර වසනවා කියලා කියන්නේ? දැන් තේරුම් ගන්න පුළුවන් වේවි. කල්‍යාණ මිත්‍ර සේවනයක් ලබා බුද්ධලයාතුළු උපදින ස්කන්ධ පංචකයාගේ ඉදදී නැරීමේ කියන තේරුම් අරගෙන ස්කන්ධ පංචකයේ විපස්සකාත්මකට ගැනීමේ වරදට අහු නැයි කියන තේරුම් අරගෙන එසේ වරදි විදිහට බලන්නේ නැතුව සෝවාන් වූයන් පටන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙනතුරු මේ අනිත්‍යකානාත්ම වශයෙන් දිවාරාත්‍රි දෙකේ බලමින් වාසය කරන එකට තමයි සාසන බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි. බඹසර වැස නිමාවිය කියන වචනෙත් පැහැදිලි කරන්නේ මොනවා රහතන් වහන්සේ බවට පත් වුණාම තවත් වසන්ත දෙයක්. නමුත් ඉතන ලස්සන වචනයක් තියෙනවා පැහැදිලි කරන්නයි. විච්ඡදම් සුඛ විහාරාය සුවසේ වාසය කිරීම සහ සිහි නුවණ පිරිසේ බලනවා. දැන් මෙන්න ඔය නිවන් ලැබලා ඉන්නයි කියන කෙනෙක්ගේ සුවසේ වාසය. ලෝකේ අටවදහමක් පවතී. සායිර ලෝකේ ධර්මයට අදාළ කාරණා. නමුත් දසමයක තරම් කම්පනයක් ඒ උත්තමයාට හෝ උත්තමාවියට ඇත්තේ නැහැ නියෝ කැවිදි. දැන් ලෝකෙත් එක්කලා ගැටෙන්න යන්න කෙනෙක් උහුලඟ නැහැ. කෙනා හේවත් මම නැමැති මුලා වමියද? දැන් මම නැමැති මුලා නේද ලෝකෙත් එක්කලා ගැටුනේ. ලෝකේ දුරක් බලට පත් කලේ මම විනා ලෝක ධර්මාහිර ධර්මතාවයන් නොවේදී. ඒ මමත්ව සම්පූර්ණයෙන් මෙයා මේ මාර්ගයේ තමයි සාසන ධර්මචර්යාවෙන් සිදු කරන්නේ. දැන් ඉතින් කෙනෙකුට ජීවිත අවසානයේ මේක සිදු වෙන්නත් පුළුවන්. ජීවිතේ නැදින් මේක සිදු වෙන්නත් පුළුවන්. උත්සාහ උත්තරමක. දැන් ඉතින් ඔහුගේ කය තුළින් ඔහුගේ ස්කන්ධ පංචකය තුළින් අර පිළිකාව සුව වෙලා සම්පූර්ණ මම නැමැති පිළිකාව ගැලවී ගොස් මෙකින් බලන්න පෙන්නේ මැරෙන්න කෙනෙකුත් නැහැ උපදින්න කෙනෙකුත් නැහැ නිවන් ලැබුව කෙනෙකුත් නැහැ. හැබැයි තව සූත්‍රයක මම පැහැදිලි කරනවා නූපන් නොහටගත් එය ඇත්තේ කියන බුද්ධ වචනේ එහෙම දෙයක් කියනවා. එහෙම අපි එකට කියනවා මෙතන පෞද්ගලිකත්වයේ ඔබට දුක් ගෙනත් දුන්නේ අපි මෙතන සමස්තය සමග එකතු වීමක් සිදු වෙන්නේ. ඒ නැති දෙයක් නෙවෙයි. බලන්න මේ සමාජය තුළ ධර්ම දේශනාව කතා බහ කිරීම තුළ මේ අපේ බෞද්ධ පින්තුණු වැරදි ආකාරයකට වචන අරගෙන පටලවාගෙන ඉන්නේ. ජාති ජරා ව්‍යාධි රෝග මරණ නැතිකම මෙහි ඔක්කොම තියෙනවා මරණයෙන් පස්සේ කොහේ හරි තැනක ඒවා නැහැ. අජරාමක. මරණයෙන් පස්සේමයි මේක හිතන්නේ. දැන් මේ ජාති ජරා ව්‍යාධි සියල්ල දුක් බවට පත් වෙන්නේ මම නැමති මූලය තුළ. බුදුන් වහන්සේගේ ශරීරෙ දිරා ගියා. ව්‍යාධිය තිබුණා. මරණයට පත් වෙනවා. මරණය කියන්නේ නැහැ ඒකට. ව්‍යාධි දරාගත්තයි කියලා කියනවා ඥානස්ත්‍රේ. වචන ඥානස්ත්‍රේ කියලා වචන පාවිච්චි කරන්නේ නමුත් අනාත්ම දර්ශනය තුළ. කාම රාග ව්‍යාපාද විතරක් නෙමෙයි. රෝග පීඩා. අනිකුත් කිසිවක් මම වෙන්නේ නැහැ වේදනාව. ඔය සියල්ල මම නිසා නේද නහටගන්නේ. ඒ සියල්ලට ඇතිවීම නැතිවීම නම් තාන් එතන කියනවා යාපෙන්ති. යැපීම හවත් දරා ගැනීම. එමනම් මේ ධර්ම දේශනාව මෙසේ කිරීමට අපට වැඩිපුර මිත්‍රියක කාලයක් ගන්නක් සිදුනා. වතනා කරන්න. සැරියුත් මහරහතන් වහන්සේ වැනි ප්‍රඥාවන්ත උත්තමෙක් මහකොට්ටිත හාමුදුරුවෝ සමග එකතු වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණ ධර්මතාවයේ තේරුම් ගත්තා වූ පින්වතෙකුට හෝ පින්වතියෙකුට යන්න තියෙන මල් ගැන කතා කරනවා. ඒ ලැබෙන දේවල් ගැන කතා කරනවා. දැන් අර මොනවද කරන්න ඕන කියලා චිත්ත සමාධිය හදාගත්ත පුද්ගලයෝ එකතන අතරලා ඉන්න අය කල්පනා කරනවා නම් ධර්මයේ තේරුම් ගත්ත නැති නිසා හදාගත් යන දෙයින් යන්න පාරක් නැහැ කියලා. අපිට මේ ජීවිතයේ අවසානයේ දක්වා යන්න පාරක් තියෙනවා. ඒ නිසා ධර්මයේ තුලින් මොනවද කරන්න ඕන කියලා ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. ඔබට ඔබේ සංවාහනසේ වැටහෙනවා නම් ඒවා පිළිනේ තුම සමාජ සමග ගැටුම් බව වැටහෙනවා නම් අනිත් දුක්ඛනාත්මයේ සර්වෙන් තණ්හාංශය හටගත්තම ඒ ඉතුරු නැතුව නැති වෙන බව වැටහෙනවා නම් මේ බවසර ඇසරීම තුළ ඔබට වරදින්න තැනක් නැහැ. ඒ වගේම ඔබ රූපී අරූපී බමතලවල ගන්න සිනවා වන්නත් එපා. ඒවා පෙන්වන්නේ දුෂ්ටක්ෂණ විදිහට බුදුන් වහන්සේ ඒවා තියෙන අවිද්‍යාව ඒ තුලා වුණොත් ඒවා විඳලා ඒ කර්ම ශක්තියෙන් සෙවුනහම නැවත මෙහෙන්න වෙන අයරොන්හම ඒක වැරදුන පාරක් විශාල වශයෙන් මහා පරිමාණයෙන් වැරදුන පාරක් එනිසා අපිට මේ බුදු සමයේ තියෙන වැරදි අර්ථකථනයන් කාගේ අතින් සිදුවනවාද කියන්නේ අපි දන්නේ නැහැ. මේ සමාජයට පැහැදිලි කිරීම තුළ අපේ බෞද්ධ පින්නතුන්ට අපට නුවණස දෙන්න වෙනවා. ඒ නුවණස ලබා ගත්තයින් පසු ඔබට පුළුවන් වේවි නිර්වෘල්ල බුදු සමයේ තේරුම් අරගෙන ඒ සක්‍රීය දෙයක් වර්තමානයේ සක්‍රීය ප්‍රඥාවක් ඒ සක්‍රීය වන්නේ ඔබේ හදවත තුළ එවිට ඔබ බුදුන් දහම් සමුන් සරණ කරගත්ත කෙනෙක් වෙනවා. ඒ තෙරුවන් බාහිර ලෝකේ නෙවෙයි ඉන්නේ ඔබේ හදවතේ. මේ තාසෙන් ඔබට ඒ බුදුන් වහන්සේ වදාළ ධර්මේ නම් වූ සරණින් ප්‍රේතියන ඔබ හොයන්නා වූ ලෝකයේ සමග ගැටුම් නිමා කරගන්නා වූ සැනසීම සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. ආරම්භ කරන්න පුළුවන් වෙනවා තේරුම් ගත්ත බුද්ධලයාට. එසේ අපි ගමනක් යමු බුදු ශාසනය බැබළ වීම යනු එයයි. මේ පිළිවෙලට ධර්මයේ සරණින් මේ සමාජයේ බහුතරයක් සාමකාමී දේශක් බවට පත් වෙනකොට තමයි පත් වුණ කාලේ තමයි මේකට දහම් දීපය කියන්නේ යලිදු මේ අවුල් වලට විසමම් මාසෙන් අපි ධර්මයේ සරණ භාවිතා කරමු. ඉවිතත් යලි දහම් දීපයක් අපට උදා කරන්න පුළුවන් වේවි. එසේ කර ගැනීමේ කොටස් කරුවන් බවට පත් වීමට අව්‍යාජව අවංකව ඔබට සැකියාවක් ශක්තියක් ධෛර්යයක් ලැබේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්මාන ශාස්තනාව මෙතකින් නිමා කරන ලබනවා සෑම දිනකටම පෙරවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැද්ද ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.